මාද ධර්ම දේශනාවෙන් කියල දෙන්නන් මිනිස්සු මෙලොවක් පරලොවක් විශ්වාස නොකොට කරන දේවල්. ඒ වහනකුට තේරෙයි මේ පුංචි ළමයිට සත්පුරුෂ ඇසුරක් ලැබුන් නැත්තං අනාගතය ඉවරයි. අපි ඒ විස්තර කියන්නේ මොන්ඩිසෝරියේ පටන් විශ්වවිද්‍යාලය දක්වා පමණක් නෙවෙයි, එතනින් එහාටත් ගිහිල්ලා හැම සමාජයක්ම ඇසුරු කරලා. එනිසා ඒ වගේ අභ්‍යන්තරය තේරෙනවා. එනිසා මේ ළමයි බෞද්ධ විද්‍යාලයකට ඇතුළු කරපු දෙමව්පියෝ දරුවන්ට මහා උතුම් ලාභයක් ලැබලා දුන්නා. ඉතින් පින්වත්නි, ඇයි එහෙම කියන්නේ? දැන් ඔන්න පාර්ලිමේන්තුවේ ඉන්නවා මේ රට පාලනය කරන අය. මිනිස්සු ඔක්කොම කියනවා උන්හොරු උන්හොරු කියනවා. ඉතින් ඔය ඉගෙන ගත්තේ නැති උන්ද ඉස්කෝලෙක ගියේ නැති අයද ඉස්කෝල වලින් ඉගෙනගෙන ගිහිල්ලා රටත් පාලනය කරන්න ගිහිල්ලා හොරු වෙලා? අර ඉස්කෝල වල මොනවද ඉගෙනුවේ? අපි අහවල් ආයතනයේට වැඩක් කරගන්න ගියා, මාව රස්තියාදු කළා, තවම අපිට මේ අපිට පිහිටක් ඕනේ නැහැ. අහිංසකයෝ වෙහෙසවලා අර ටයිකෝට් ඇඳගෙන ඉන්න මිනිස්සු, ඒ මනුස්සකම නැති මිනිස්සු අය, මනුෂ්‍යයාගේ මිනිස්සුන්ට වෙන හානිය ගැන කැක්කුම නැහැ. ගංවල රණ්ඩු වෙන්නේ, නඩු කියන්නේ, පිහිවලින් ඇනගන්නේ, දූෂණ වංචා කරන්නේ, අපචාර කරන්නේ ඉස්කෝලවල ගියේ නැති අයද? ගියා. පිම්පව් ගිහිල්ලා තිබ්බේ නැහැ, හිතට විශ්වාස කරන්නේ. ඒ නිසා පිම්පව් විශ්වාස නොකරන අධ්‍යාපන රටාවෙන් ඉගෙනගෙන ගියොත් අවසානයේ ඒ ඉගෙන ගන්න අයත් අතීතයේ අය වගේම වේවි. ළඟදිමුත් දරුවේ කඳාගෙන ආවා. ඔන්ලයින් ක්‍රමයට දැන් ඉගෙන ගන්න නිසා ෆෝන් පාවිච්චි කරනවා. මේ චූටි දරුව පොඩි කෙල්ලෝ. මේ ළඟදින් ඒ කියන්නේ එකක් දෙකක් නෙවෙයි. එක ළමයෙක් සියදිවි හානි කරගන්න යද්දි මේ අවුරුදු 14ක 15ක කෙල්ලෙක් යාළුවෙක් ඇදගෙන ආවා අසපුවට. ඇයි මේ ඔන්ලයින් ක්‍රමයට මේ ෆෝන් පාවිච්චි කරලා කොල්ලෙක් එක්ක යාළු වෙලා ෆොටෝ යවලා? අනාගතේ ගැන පුංචිම දැනුමක්වත් නැහැ. රිදි නැති ශරීරයේ ෆොටෝ යවලා මේ පුංචි කෙල්ලෝ. ඊට පස්සේ මාසයක් ගිය තැන අර නොසන්ඩාල අර ඉස්කෝලෙක ගිය ඉගෙන ගන්න නොසන්ඩාල කොල්ලා කිව්වා මෙන්න ෆොටෝ. ෆේස්බුක් දානවා, යූටියුබ් දානවා, වරෙන් අහවල් තැනට ඔන්න කාමරයකට ගෙන්නන ගියා. අර අවුරුදු 14 පුංචි කෙල්ල. කෙල්ලෙක් ඉපදුනාම අම්මලට තියෙන බරේ කෙල්ලගේ චරිතේ මිසක වෙන දෙයක් නෙවෙයි. අවුරුදු 14ක් මල් කැකුලක් වගේ හදපු කෙල්ල විනාශ වුණා. ඒකත් අරකා වීඩියෝ කළා. ආයේ අර කෙල්ලගේ ෆෝන් එකට ඒ වීඩියෝ එක එව්වා. මේක දානවා ඉන්ටර්නෙට් එකට වරින්. කාමරයකට ගියා. එදාන් කොල්ලු 5 දෙනයි. එදා සියදිවි හානි කරගන්න එද්දී තමයි යාළුවෙක් කසපුට ඇදගෙන ආවේ. ඊට පස්සේ පොලිසියට බාර දුන්නා. ඔය වගේ කෙනෙක් දෙන්නේ නෙවෙයි එනවා හරියට පුංචි කෙල්ලෝ. ඔය අහුවෙන එකක් දෙකක්. මේ ඉගෙන ගන්න වයසනේ. කෝ පිම්පව්. අම්මගේ මූණේ දැලි ගන්න එපා, තාත්තගේ මූණේ දැලි ගන්න එපා කියලා. ඒ ළමයිගේ හදවතට ඇයි යන්නේ නැත්තේ? බැලුව බැලුවත් හැම කිනාගේම චරිතෙ නැහිලා. විශ්වවිද්‍යාලේ අපිරියා වෙලා දරුවෙක් ආවා. මං ඇහුවා ඇයි පුතා කියලා. රෑ වෙනකොට කෙල්ලෝ ටික ඔක්කොම එකතු වෙලා රවුමට ඉඳගෙන බොනවා. මෙහෙමත් ගෑනුනේ ඉන්නේ කියලා අපිරියා වෙලා. උන් නේද ටයි කෝට් ඇඳගෙන එළියට එන්නේ. පිම්පව් විශ්වාස කරන්නේ. මැරිලා උපදිනවා කියලා විශ්වාස කරන්නේ. ඊට පස්සේ තව අම්මා කෙනෙක් පොල් ගහවලට කතා කරලා තිබ්බා දුව ගොළු වෙලා කියලා. අනේ හඳුරන්නේ සිත් පතන්න කියලා. ඊට පස්සේ කොහොම හරි අපි දරුවට ඉතින් කතා කළා. පවුනේ කියලා ඉතින් පිරික් කියලා සිත් පතලා. ඊට පස්සේ ළමයා කතා කළා. මං ඇහුවා දුව ඇයි කියලා. අනේ මං ටියුෂන් ගියා. සර් මාත් එක්ක ඕනාවට නරක දේවල් මැසේජ් කරනවා. මගේ ෆොටෝ එවන්න කියනවා. මං ඉගෙන ගන්න ගුරුවරයෙක් ළඟට ගියේ. අවසානයේ යා මාව නරක විදිහට පාවිච්චි කරන්න හදනවා. මට අම්මට කියා ගන්නත් බෑ, තාත්තට කියා ගන්නත් බෑ. මම මේක හිතලම මට කත වචනෙන් නැතුව ගියා කියලා. කො ගුරු සිසු සම්බන්ධය. කො තමන්ගේ දරුවෙක් වගේ ආදරෙන් ගෞරවෙන් ළමයි දිහා බලන ගුරුවරුන්ගේ ලෝකේ වියකී යනවද? අද මෙතන ඉන්නවා මට උගන්වපු මගේ ආචාර්යවරු, ගුරුවරු. අපේ ජීවිතේ නම් අදට අපි මහාන වෙලා ධර්මාසනයක හිටියත් හාමුදුරුවෝ නමක් නිසා නැගිටින්නේ නැත්තම් හිතින් මේ මගේ සර්, මේ මගේ ටීචර්. අපිට අම්මලා තාත්තලා වගේ මිසක්කා වෙන දෙයක් නැහැ. ඊට පස්සේ අපිට ලියුම් ආවා ගුරුවරු ළමයිට ලියුම් ලියනවා කියලා, ප්‍රේම වෘතාන්ත මැසේජ් කරනවා. මට නම් අදහා ගන්න බෑ. මං ඒත් මන්ට හිතවත් සර් කෙනෙකුට මං කෝල් එකක් දීලා ඇහුවා, සර් මෙන්න මෙහෙම කතාවක් යනවා ඇත්තද කිව්වා. හාමුදුරනේ ඔබ වහන්සේ දන්නේ පොඩ්ඩයි කිව්වා. සමාජ විස්තර නම් කියලා වැඩක් නැහැ. මම ওই වචනයක් කිව්වේ පිම්පව් විශ්වාස නොකොට අනාගතේ උඹල අහවල් රස්සාවක දොස්තර කෙනෙක් වෑනින්, ඉංජිනේරු කෙනෙක් වෑනින් අහවල් තැනට පලයන්, ටයි කෝඩ් දාලා වරින් කාර් එකකින් ඇවිල්ලා බහැපන්, ගමටම පේන්න ගෙවල් හදපන් කියලා ළමයාගේ ඔළුවට ගොඩාක් දේවල් දාලා තරඟකාරී අධ්‍යාපනයට දාලා පිම්පව් නසාගෙන නිරේ යන පිරිසක් ඉස්කෝලවලින් බිහි කරાવි දෝ කියලා හිතෙනවා. චෝදනා කරන්නේ සිද්ධ වෙන දේවල් අනුව. ඒ අනුව පිම්පව් කියලා දෙන, ඒ වගේම මේ යන අධ්‍යාපනයේත් එක්කත් එකතු වෙන සමාජයට හොඳට මුහුණ දෙන්න පුළුවන් දරු පිරිසක් හදන තැනක අවශ්‍යතාවය තියෙනවා. එවැනි වූ දරුවන්ට ආදරයෙන් කරුණාවෙන් ගෞරවනීය ගුරු ඇසුරක් දෙන ගුරුවරුන්ගේ අවශ්‍යතාවය තියෙනවා. අන්නේ පිපාසයේ සංසිඳවන්ට කාන්තාරයක සීතල දියුල්පතක් වගේ තමයි මේ මහමෙවුනා බෞද්ධ විද්‍යාලය මේ ආරම්භ කළේ. දැන් ලෝකේ දිහා බලලා අනාගතේ ළමයි බේරා ගන්න. මට ඒ විස්තරය මතක් වුණේ මේ ළමයි දැක්කට පස්සේ. මේ ළමයිට ඉතින් අපි කියන එක තේරෙනවත් දන්නේ නැහැ. නමුත් ළමයිට කියන්න තියෙන මේ චූටි දූලා පුතාලට ඉගෙන ගන්න හොඳ තැනක් ලැබුණා. ආචාර්යවරුන්ට කියන්න තියෙන්නේ මේ ළමයි ඇස් දෙක වගේ බලාගෙන මේ දූලා පුතාලා ගෞරවනීය ගුරු ඇසුරක් ලබලා දෙන්න. ස්වාමීන් වහන්සේලාගෙන් උපදෙස් ලැබෙන නිසා ඒ ගුරුවරුන්ට රැකවරණී තියෙනවා. ඉතින් මෙතන ඉඳලා ඒ පුංචි අයයන්ගේ පටන් මැරෙන මොහොතේ මරණ මංචකේ ඉන්න කෙනා දක්වාම තියෙන ප්‍රශ්නයක් තමයි පින්වත්නි පිම්පව් විශ්වාස කරන්නේ නැහැ. සෑයක් වැන්දට පස්සේ ඒ සෑයේ පිහිට තමන්ට එනවා කියලා විශ්වාස කරන්නේ. බෝධිය වඳිනකොට පිනක් රැස් වෙනවා කියලා විශ්වාස කරන්නේ. බෝධියේ ගිලිහුණ පතක් බෝකොලයක් වැටිලා තියෙන අයින් කරනකොට බොහෝ පිනක් රැස් වෙනවා කියලා දන්නේ. දුටුගැමුණු මහරජුරු 28ක් යුද්ධ ජය අරන් ලංකාව එක්සේසත් කළ රජ වුණේ කාශ්‍යප බුද්ධ ශාසනේ බෝධින් වහන්සේගෙන් ගිලිහුණ බෝපත් 100ක් පහන් සිතින් අයින් කරපු පින් බලයට. හිත පහදවගෙන හැබැයි පන්සල් වලට ගියාට පස්සේ හොඳට තේරෙනවා මිනිස්සුන්ට පින් පව් විශ්වාසෙ නැහැ කියලා. බෝමල්ුවේ වල්ලිවලා, සෑමලුවේ වල්ලිවලා, ස්තූප කළුවෙලා හැම තැනම මේ කොරෝනා අස්සේ රතිඥපත් වෙනවා. අවුරුදු වලට හැම තැනම දුවනවා හැදෙන කොරෝනාවක් හැදියනින් කියලා. කඩවල් ගානේ මිනිස්සු පිරෙනවා. තමන්ගේ අවශ්‍යතා ඔක්කොම ඉෂ්ට කරගන්නවා. ඒත් සෑය බෝධිය වල් වැවිලා යනවා. ඇයි ඒ? පිම්පව් විශ්වාස කරන්නේ. බෝමලුවක සෑමලුවක වල් ගහක් ගැලෙව්වොත් තමන්ගේ කෙලෙස් ඉදිරි යන පිනක් රැස් වෙනවා කියලා දන්නේ. පින්වතුනි, අපි පින් හොරු වෙන්න ඕන. මං උදාහරණයක් කියන්නම්. ළඟදින් ආපු ලස්සන ලියමනාවක් පින ගැන කියන්න. ඒ ලියමනාව ලියලා තියෙන්නේ එක්තරා ජීවිතේ නොමගට ගිය කාන්තාවක්. ඇය ලිපිය ලියලා ඉවරලා තියෙන්නේ. මං ඒ ලිපිය ඒ විදිහටම මහමේඝ පුවත්පතට දාන්න කියලා දැන් මේ යවුවා. ස්වාමීනි, මා ගෙදරින් මන් දිහා බැලුවේ නෑ. බැලුවත් අම්මලා තාත්තගේ කනින් රිංගල යන්න හොඳ කපටි මොලයක් මට තිබ්බා. ගුරුවරු මගේ වැරද්දක් දැක්කත් අහක බලාගෙන හිටියා. ඉස්කෝලේ සුදු ඇඳුමින් හිටපු මම ඒ පුංචි කෙල්ල සන්ධියේදීම මගේ චරිතය නසා ගත්තා. මගේ හිතට ආසාවල් එන්න ඇවිල්ලා දකින දකින පිරිමියත් එක්ක යන්න ගියා. ඉස්කෝලේ යන වයසේදීම මා විසංගනක් වුණා. දැන් අපිට ওই ලිපියේ ලියලා එවන තාක් උපදෙස් දීලා නැහැ කවුරුත්. මේ දරුවෙක් හැරෙනකොට මේකගේ මේ හැරිල්ල වෙනස්ටි කියලා තේරුම් ගන්න තරම් දැන් අම්මලා තාත්තලාට නැද්ද හැඟීමක්? එහෙම හොයන්න බැයිද? ළමයේගේ පුංචි ඉරියව්වෙන් ළමයාගේ චිත්ත සංකල්පන හොයන්න ගුරුවරුන්ට තවම තේරෙන්නේ නැද්ද? අපි ඒ කාලේ මොන හොර වැඩේ කළත් අපේ අම්මලා තාත්තලාට අපිව අහුවෙනවා. උන්දලට දැනෙනවා ඒක. අපි දුකෙන් හිටියත් දැනෙනවා, සතුටින් හිටියත් දැනෙනවා. මොකෝ අද සතුටු කියලා අහනවා, මොකෝ අද දුකින් කියලා අහනවා. මේ ළමයි නාස්ති වෙලා යනවා. උපදේශක් දීලා නැහැ කවුරු. කියනවා මම මේක නරකයි කියලා මන් දන්නේ. මට ආසාව තිබුණේ මගේ හිතේ නොසන්සිඳෙන ආසාව සංසිඳව ගන්න. ඔහොම ඉඳලා දවසක් මට ගොඩක් කාලයක් නරක වුණා. ඊට පස්සේ මට බණක් ඇහුණා ලක්විරු ගුවන් විදුලි. ඒ බණ ඇහෙනකොට මට එකපාරම හිතුණා මේ කරන්නේ පාපයක් කියලා. හැබැයි හිතට කොච්චර හිතුණත් නතර කරගන්න බෑ පව් වැඩ. පාපේට යාව රැගෙන යන ෆෝන් එක ළඟ තියෙනවා. ඊට පස්සේ මේ දැන් ඔන්න බණ හන්න ගත්තා. ඉදා ඉඳලා බණ හන්න ගත්තා. මේ මයාගේ හිතට ඊතල වලින් අයිනවා වගේ අර බණවත් එක්ක කියන ඒවා. හැබැයි ඇහුවා. අහලා අහලා මෙයාට හිතුණා මං දැන් චෛත්‍යයක් චෛත්‍යයක් ගානේ වැඳ වැඳ යන්න ඕන. ඔන්න චෛත්‍යයක් චෛත්‍යයක් ගානේ වැඳ වැඳ යනවා. රුවන්වැලි සෑය ළඟ අඩාඩා කියනවා මගේ පෞකාර ජීවිතේ මට එපා, මට හැදෙන්න ඕන හැදෙන්න ඕන කියලා. ඒත් හිත ඒකම ඉල්ලනවා. බෝධි වැඳ වැඳ යනවා, හිත ඒකම ඉල්ලනවා. මෙහෙනි මෙහෙනි ආරාණමවල ගිහිල්ලා මෙහෙනින් වහන්සේලාට විස්තර කිය කිය සිල් අරන් තියෙනවා. ඒත් හිත පරණ දෙයම ඉල්ලනවා. පින්වත්නි, අපි තවත් කෙනෙක්ගේ රාගේ ඇවිස්සුවොත් රාගේ නතර කරන්න ඕන කියලා උත්සාහ කරනකොට රාගේම හරස් වෙනවා. අපි ලෝකෙට ද්වේෂේ දුන්නොත් ද්වේෂේ නතර කරන්න හදනකොට ද්වේෂේම හරස් වෙනවා. අපි ලෝකෙට මුදා හරින දේ අපිටම ලැබෙනවා. ඉරිසියාව නම් දෙන්නේ තමන්ට ඉරිසියාකාරයෝ එමට බිහි වෙයි. අන්න අයගේ හිත් රිදවනවා නම් තමාව රිදවන අය එමට බිහි වෙයි. ලෝකෙට දෙන දේ තමන්ට ලැබෙනවා. දැන් මේ කෙල්ල රාගේ අන් අයට දුන්නා, රාගෙන් අන් අය ඇවිස්සුවා. දැන් රාගේ නතර කරන්න හදනවා, හිත ඒකටම නැමෙනවා. ඊට පස්සේ හැම තැනම ඇවිදලා ඇවිදලා අවසානයේ නරක දෙයක් හිතිලා කවුරු හරි පිටිපස්සේ යන්න හිතුනම කාමරේ දොර වහගෙන අඬ අඬා රෑ එළි වෙනකල් කාමරේ සක්මන් කර කර ඉඳලා තියෙනවා. මට බෑ මේ පව් වැඩේ කරන්න, මට බෑ බෑ බෑ කිකිය රෑ එළි වෙනකල් නිදිවරලා බණවලෙන් කියනවා අසුභ භාවනාව වඩන්න, මේ විදියට හිතන්න හිතන්නව බෑ. ඊට පස්සේ මේ කෙල්ල දවසක් පන්සලක් ළඟ පාරේ හිටගෙන ඉන්නකොට මහා අවුවේ දවල් එකට හිතට එක්කෙනෙක් කියලා, කවුද? අන්න අර බෝධින්නාංශගේ බෝපත් අහුලපන් කියලා. මෙයා බෝධිය දිහා බැලුවා, බෝපත් වැඩිලා මට බෑ, මේ මේ කට් අවුවේ මට බෑ. දැන් මෙයාගේ හිතත් එක්ක මෙයා කතාව. ඊට පස්සේ හිතෙන් කිව්ව, නෑ බපලයා බපලයා. මෙයාට එකපාරම කරන්ට් එකක් වැදුනා වගේ ඉක්මනට පන්සලට ගිහිල්ලා අර බෑකේ පැත්තකින් තියලා බෝකොල අහුලනවා. අහුලලා කොන්දරෙදන නැගිට්ටා, මට බෑ. මෙයාගේ හිත ගේනවා. ආයෙ මෙයාට හඳක් ඇහුණා, එම්බා ස්ත්‍රිය අහුලපන්, ඔය බෝපත් අහුලපන්. තෝ මීට කලින් හිටියේ වේතරණී කියන නිරේ. උඹේ නිරේට ගියේ වැරදි කාමසේවණේ කළා. ඒ සංසාරේ තුඹට වැරදුන වැරදිල්ල ආයේ තුඹට ආවා. තෝ මේ අවුවේ බෝපත් ඇහිලුවා කියලා තෝ නිරේ යන්නේ. ඒ තෝ කරන වල් වැඩ තෝ නිරේට අරන් යනවා. උඹගේ මේ වල්කම සසර පුරුද්දක්. එම්බා ස්ත්‍රිය, උඹ දැන් බෝපත් ඇහිලුවා නේද? උඹ කලින් ජීවිතවලත් බෝධින් වහන්සේලාගේ මළුව සුද්ධ කරලා තියෙනවා. දැන් ඒක කරපන්. දැන් මෙයා බෝපත් අයින් කළා. අයින් කළා ඉවර වෙනකොට පුදුම සතුටුයි. ආයෙත් හිතට කිව්වා, වැරදි කාමසේවනයේ නැමැති සසර පුරුද්ද බෝපත් ඇහිඳීම නැමැති සසර පුරුද්දෙන් සිඳපන් කියලා. මෙයාට පුදුම සතුටුයි. එදා ඉඳලා මෙයා කරන්නේ බෝමළු සුද්ධ කරන. ඒ බෝමළු සුද්ධ කරන්න පටන් ගත්ත විතරයි නරක මිනිහල පිටිපස්සේ යන්න හිතෙන්නේ නැහැ. දැන් ඔන්න අර නවල් වැඩේ හිතෙන්නේ නැහැ. ඒ උනාට මෙයාට හිතෙනවා මේ කෙල්ලට, ඒ කෙල්ල ලියලා යපු ලිපි ඒ විදිහටම පත්තරේට දැම්මා, නම් ගන්න නැතුව දැම්මා. මේ ගෙලට ෆෝන් එකෙන් ජරා වැඩ බලාගෙන තනියෙන් ජරා වැඩ කරන්න හිතෙනවා. එතුණු මෙයා ෆෝන් එක පැත්තකට දාලා අඬ අඬා රෑ එළි වෙනකල් ඇඳේ නිදා ගන්න නැතුව ඉඳලා මගේ අතින් නරක දෙයක් වෙයි කියලා. ඇත්තම කතාවක් වර්තමානයේ. වර්තමානයේ සම්පූර්ණයෙන් නැසිලා නැහැ. වීරිය කරන අය ඉන්නවා කුසලින් ගැලවෙන්න. ඒ වගේ කවුරු හරි කොහේ හරි ඇති කියලා ඒ කෙනෙකුගේ වීරිය පිණිසමින් කතාව කියන්නේ. ඊට පස්සේ මෙයාට එකපාරම ආයේ හිතට කිව්වා, බලන්න යම් තමන් යම් උත්සාහයක් ගන්නකොට තමයි උදව් කරන දෙවියෙක් හරි උදව් කරන්නේ. එතකොට හිතට කිව්වා, යසෝදරා උත්තමාවිය වෙනුවෙන් බ්‍රහ්මචාරී ස්ත්‍රීන් අතර බබලන සිළුමිණක් බඳු. ඒ බ්‍රහ්මචාරී උත්තමාවිය වෙනුවෙන් ඉදිවුන සෑයක් තියෙනවා. එම්බා ස්ත්‍රිය තොහු සොයාගෙන පල. තොගේ කුණු කන්දරාව ඒ උත්තමාවියගේ සෑයෙන් විහිදෙන රශ්මියෙන් සෝදාගන්. අර කෙල්ල හිව්වා කොහෙද ඒ සෑය තියෙන්නේ කියලා. උඩුපිල අනගාරිකා සුපිය සෝදරා මහසෑය තියෙනවා. ඔයාගෙන ගියත් අනේ. සෑය වැඳලා ඇඬුවා. අඬ අඬලා කිව්වා, බ්‍රහ්මචාරි උත්තමාවිය මට බඹසර රකින්න ආශිර්වාද කරන්න. මට පව් ලෝකෙ පාගය. ඊර්වසේ ආවා. එදා ඉඳලා රාගසිතක් එනකොට යසෝදරා උත්තමාවිය සිහි කරපු ගමන් රාගසිත නැති වෙනවා. කේනෝ ස්වාමීනි, අවුරුදු ගණන් මන් දැන් මගේ හිත දිහා බලාගෙන ඉන්නවා. ඇතිවෙච්ච රාග සිත් ගාන මට ගණන් කරන්න පුළුවන්. අද දවසට ඇතිවෙන රාග සිත් ගාන ගණන් කරන්න බෑ. සමහර මාස ගණන් තියෙනවා මට රාග සිතක් එන්නේ. මන් සංසාරේ බෝමලු සුද්ධ කරපු බෝධියෙන් වැටෙන පත්‍ර ඉවත් කරපු සසර පුරුද්දෙන් මගේ වැරදි කාමසේවෙන නැති පාපී සසර පුරුද්ද මම නැසුවා. ඔබ වහන්සේලා ධර්මයේ දේශනා කරනවා, ලොකු ස්වාමීන් වහන්සේ අපේ ජීවිතවල මේ පව් සෝදලා දාන මේ උතුම් ධර්මයේ බඹසරගෙන අපිට කියලා දුන්නා. ගුරු පූජාවක් පිණිසයි මම මේ විස්තරය කළේ. හැබැයි කෙනෙකු වරදින් මිදෙන්න උත්සාහ කරනකොට ආය පව් වෙනවා. ඒ වුණාට මම සැලුන්නේ ගංගේ උඩුගම් බලා යනකොට පස්සටත් ගහගෙන එන නිසා. මේ චපල හිත මා විශ්වාස කරන්නේ අලුයට සැඟවුන ගිනි ආපහු මතු වෙන්න පුළුවන් නිසා. ඒ නිසා මං කවදාවත් බෝධි උපස්ථාන නතර කරන්නේ නැහැ. ඒ බ්‍රහ්මචාරී උත්තමාවි යසෝදරා මහරහත් තෙරණිය සිහි කරන එක නතර කරන්නේ. විරාගේ මිහිමඬල සෙලවූ මහා කාශ්‍යප මුනිදුට වඳින එක මා නතර කරන්නේ. මට ධර්මයේ කියලා දුන්න ගුරුවරුන් වැඩ ඉන්න දිශාවට මා වැඳ වැඳ පින් දෙන එක නතර කරන්නේ. ඔබ වහන්සේලාගේ ධර්මයෙන් සැනසෙන අහිංසක අපි වගේ අයත් ඉන්නවා. මේ ගුරු පූජාව ධර්මයෙන් හැදුනේ, බණපදෙන් හැදුනේ. වරදින්න පුළුවන්, ඒ වුණාට හැදෙන එක ශ්‍රේෂ්ඨයි. ධර්මය තිබ්බ නිසා ඒ කෙල්ල පිම්පව් විශ්වාස කළා. අද මිනිස්සු පිම්පව් විශ්වාස කරන්නේ නැහැ. රස්සා කරන මිනිස්සු ඉන්නවා, දන් දෙන්නේ නැහැ. අද මගේ මහත්තයෙක් ඇහුවා, මේ පිටරට වල මිනිස්සු හරියට සැපසේ ඉන්නවනේ, පංචකාමයේ හොඳට භුක්ති විඳිනවනේ, පින් කරන අය තරම් දුක් විඳින්නෙත් නැහැ, හොඳට කාලබිලව ඉන්නේ. ධනක් පිනක් නොකරත් ඔය ඇසට කාලබිල මිනිස්සු ඉන්නේ යාන වාහන තියාගෙන. හාඳුරනේ ඇයි එහෙම වෙන්නේ කියලා මං කොමින් ගමනක් යන ගමන් පස්සේ කියන. මට එකපාර මං ඇස් දෙක පියාගෙන කල්පනා කරනකොට එකපාර උපමාවක් ආවා හිතට. වතුර නටන කල කකුලුවා දියහැලියේ සෙල්ලම් කරනවා. කකුලුවා අරගෙන වතුරට දාලා රත් කරනවා පන පිටින්. වතුර ටික රත් වෙනකල් ෂා නියම වතුර ටිකක් එක්ක හොඳ ටැංකියක් හම්බුණා කියලා කකුලුවා නටනවා. හැබැයි වතුර ටික රත් වෙනකල් මැරෙනකල් මේ සෙල්ලම් ඔක්කොම මැරිච්ච ගමන් විපාක දෙනවා. මොන වාහනේ ගියත්, මොන ගෙදර හිටියත්, මොන සැප වින්දත් කරලා තියෙනවා නම් ප්‍රාණඝාතය, ඒකේ විපාක එනවා. සොරකම කල්ල තියෙනවනම් විපාකේනවා. වැරදි කාමසේවනය කල්ල තියෙනවනම් විපාකේනවා. පිංවතුනි කාමසේවනයට ඇබ්බැහි වෙලා ඒවම පතපතා ඉඳලා නිරේත් ගිහිල්ලා මනුසුලෝකෙ ආවට පස්සේ ඒ ගෑනු කෙනයි පිරිමි කෙනයි එකට ඇලිලා උපදිනවනේ. ඒ අයගේම තොරතුරු තියෙන වෙබ්සයිට් එකක් තියෙනවා, මට ඒක නම මතක නෑ, YouTube channel එකක්. එහෙමම උපදිනවා. අර වල් වැඩ කරන්නේ යම් විදිහකටද ඒ විදිහටම උපදිනවා. ඒ ශරීර දෙක වෙන් කරන්න බෑ. දැක්ක ගවම තේරෙනවා සංසාරේ කරපු දේ කියලා. කාට කියන්නද නෑ කියන්නද බොරු කියන්නද මේ එකට ඇලිලා ඉපදිලා මිනිස්සු එහෙමත් ඉපදිනවා. සංසාරේ කරපු කර්ම. වැරදියට නඩු විසඳපු අය මැරිලා ගිහිල්ලා ප්‍රේත ලෝකෙ ඉපදිලා අණ්ඩකෝෂේ කලයක් විතර තියෙන කරේ තියාගෙන යන පෙරේතයෝ ඉන්නවා කියලා බුද්ධ දේශනාවල තියෙනවා. ඒ කර්ම ගෙවලා පින්වත්නි මනුස්ස ලෝකෙත් ඒ විදිහටම උපදිනවානේ. ඒ මිනිසුන්ගේ විස්තර තියෙන තැන්වල තියෙන වීඩියෝස් දාලා තියෙනවා. අණ්ඩකෝෂේ පොළවේ ගෑවෙනවා මහ විශාල කලයක් වගේ මිනිස්සු. උස්සගෙන යනවා ශරීරේ. ඊට පස්සේ එයත් කසාද බැඳලා. ඉදුට කලයක් තරම් අණ්ඩකෝෂයක් ලෝකෙටම පේන්න බිම වැද්දි වැද්දි යන පිරිමියෙක් කසාද බඳින්න තරම් අර ස්ත්‍රියටත් ඒ කර්මය තිබ්බා. එකට කරපු කර්ම. තව එක්කෙනෙක් මූණ මෙහෙම එල්ලිලා එල්ලිලා මස් වැදිලි. මෙහෙම අත් දෙකෙන් උස්සගෙන ගිහිල්ලා ඒ මූණ මේස උඩ තියලා මස් අයින් කරලා කටපාදගෙන තමයි කෑම දාන්නේ. මෙහෙම මිනිස්සුත් ඉන්නවා. මනුසු ලෝකෙ කරපු කර්ම. එක මිනිස්සෙක් ඉපදෙලි ඉන්නවා සම්පූර්ණ මූණෙම කට විතරයි. මූණෙම කට විතරයි. කට විතර ඇස් දෙක චූටිට දෙපැත්තෙන් තියෙනවා. කතා කරන්න පුළුවන්. එයාගෙන් අහනවා ඔයා කවුරු, ඔයාගේ ඉදිරි බලාපොරොත්තු මොකද්ද? මට හොඳ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඕන. මට තව ගෑණියෙක් ඕන කියලා එයා කියන්නේ. කාමයෙන් කරපු කර්ම විපාක දෙද්දී තවත් කාමයම පතනවා. මෙහෙමයි ඉන්නවා. තව මේ ඇඟෙන් උඩාය විතරක් කකුල් නැතුව උපදිනවා. අතබය නැතුව උපදිනවා. තව ඉපදිලා ඉන්නවා හැම දවසට සාමාන්‍ය මිනිසෙකුට වඩා තුන් ගුණයක් හැම එනවා. ඒ නිසා උදේට නාවලා නාවලා හැම අයින් කරන්න ඕන. හවසට නාවලා නාවලා හැම ආරේ අයින් කරන්න ඕන. කවුරු හරි උතුම් උත්මේකුට කට තියෙන පළිටි කියන්නේ නැති හැම ගහනවා කියලාවත්. උදේටත් දැන් හැම ගහනවා, හවසටත් හැම ගහනවා. රතු මස් කුට්ටියක් වගේ මිනිස්සු. පින්වත්නි වැඩක් නෑ මේ කර්ම විපාක දෙනවා කියන්නේ. ඉවරයක් නෑ. මේ මිනිස්සු ඇසර ජීවත් වෙනවනේ මෙලොවක් පරලොවක් විශ්වාස කරන්නේ නැතුව. හොඳට හොරකම් කරනවා. ඊළඟට පංච දුෂ්චරිතය මේ හොඳට බොනවා. මේ ඉගෙන ගත්තේ උන් ඉස්කෝලවල ගිය අය. මිනිහා වීලා ගෑණිටත් පොනවා උඹත් දීපන් කියලා. කෙල්ලෝ සෙට් වෙලා රවුමට මේ බොනවා. මේ සුරා පානේ විපාක තමන්ට එනවා මම මැරිලා උපදිනවා කියලා විශ්වාස කරන්නේ. මොකද කරන්නේ? ඔක්කොම හිතාගෙන ඉන්නේ මේ ලෝකේ විතරයි කියලා. ගේ හදා ගන්න එකට පෙරේතයි, වාහනේ ගන්න එකට පෙරේතයි, ඉඩමක් කඩමක් ගන්න එකට පෙරේතයි. ඒවමයි ඔළුවේ. මම මැරිලා යන ලෝකේ ගැන හිතන්නේ. එක ඇහැයි තියෙන්නේ මේ ලෝකේ බලන එක විතරයි. පරලෝකේ ගැන බලන්නේ. මේ ලෝකේ ගැන ඔක්කොම කතා වෙන නිසා මාමේ කියන්නේ පරලෝකෙ ගැන. දෙයනේ මේ කරන කර්ම විපාක දෙනවා නේද? බොරුවක් කිව්වොත් ඒ කර්ම විපාක දෙනවා. ඔබගේ ගෙදර සරසන්ට, ඔබගේ ගෙදර තියලා තියෙන මාළු ටැංකියේ ඉන්න ලස්සන මාළු ඉන්නේ. ඔය මාළුන්ට පුංචි දරුවනේ දිවක් නැහැ. මාළුවට මොකද නැත්තේ? දිවක් නැහැ. දිවක් නැත්තේ කලින් ජීවිතේ බොරු කියලා. බොරු කිව්වේ දිවෙන් ඊළඟ ජීවිතේ ඉපදුණා දිව නැතුව. දැක්කද? කවුරුත් මෙතන ඉන්න තමන් යම් බොරුවක් කියනවාද යම් දවසක මාළුවෙක් වීම පිණිස එතන කර්මය තියෙනවා. අවස්ථාව එනකල් ඉන්නවා කර්මය. බොරු කීමේ විපාක විදිහට දරුවෝ නැති වෙනවා. දරුවන් නැතුව උපදිනවා. අවස්ථාව එනකල් ඉන්නවා. කොයි වගේද? අර පස්සර රියානතුර සිද්ධ වෙන ඒ සිද්ධියේ දෙන්නේ කැවිලා තිනවා ත්‍රිවිල් එකෙන් බස් එක පන්නගෙන වෙන බස් එද්දින් ඒකෙම නැගින්න ඕන කියලා. නැංග ටික දුරයි පෙල්ලුණා. ලස්සනට අර යන කර්මයට සෙට් වෙනවා. කර්මය එනකල් බලාගෙන ඉන්නේ අපිට අවස්ථාවක් විපාක දෙන්න. ඒ නිසා මාළුවෙක් වෙන අවස්ථාවකට ලස්සනට කර්මය මේව වුණොත් බොරු කියපු කර්මයක් ඉදිරිපත් වෙලා මාළුවෙක් වෙනවා. මං එකක් ඔය කිව්වේ සුරාපානය කෙලවරක් නැතුව බොනවා. මානසික ආබාධ ප්‍රශ්න දරාගන්න බැරි වෙන එක, මන්ද බුද්ධික වෙලා උපදින එක, කට ගඳ ගන්න එක, ඒ ඔක්කොම ඒ තුල තියෙනවා. බීලා කටේ කෙල පෙරාගෙන ඉන්න මිනිස්සෙක් ඔහුව විවාහ කරගත්ත බිරිඳ මානසික යංගසි යන්තාක් පීඩා විඳිනවද? ඒ ඔක්කොම සුරාපානය නැමැති කර්මය කරන එක්කෙනා දායාත කරගන්නවා. පින්වත්නි, අපිට පේන්නේ නැති ලෝකයක් තියෙනවා. පිම්පව් කියලා දෙයක් තියෙනවා. මේ ලෝකෙන් එහා ලෝකයක් තියෙනවා. අපේ ඇස්වලට පෙනෙන්නේ නැති වුණාට ඒක අවිශ්වාස කරන්න එපා. මැරුණට පස්සේ උපදිනවා. මම භික්ෂුන් වහන්සේ නමක් කළේ, ඔබ ගිහියෙක් කළේ, තවක් කෙනෙක් ගුරුවරයෙක් කළේ, තවක් කෙනෙක් රියදුරෙක් කළේ, තවක් කෙනෙක් මුදලාලි කෙනෙක් කළේ, තවක් කෙනෙක් තව තව රස්සාවලට මේ ජීවිතේ බෙදලා දැම්මේ කවුද? කර්මය. කර්මයෙන් තමයි එක එක්කෙනා බෙදුවේ. උඹ උදැල්ලක් අරන් ජීවිතේම කොටපන් මහ පොළොව. ඔය ඇඟිලි වලින් ගණන් කරන්න බැරි තරම් දළු කඩපන්. කවුද තීරණය කළේ? කර්මය. උඹ ජීවිතේම සුඛානමක් කරකවපන්. කවුද තීරණය කළේ? කර්මය. අමාරුවෙන් ඉස්කෝලේ ගිහිල්ලා අර සද්දේ මැද ගුරුපත්වීම අම්ම දුන්න ළමයි එක්කම හිටපන්. කවුද කළේ? කර්මය. කර්මය කියන්නේ මහ පුදුම බලවේගයක්. පුදුම බලවේගයක් කර්මය. ඒ නිසා මම හිතුවා ඉතාමත් ලස්සන දීර්ඝ දේශනාවක්, නමුත් අවස්ථාව අනුව ඔබට කියලා දෙන්න. ඒ තමයි දීඝනිකායේ තියෙන සූත්‍ර දේශනාව පායාසී කියලා. පායාසී කියලා රජ කෙනෙක් හිටියා, ඔටුනු පළඳපු නැති ප්‍රාදේශීය රජ කෙනෙක්. මේ රජුරෝ මැරුණාට පස්සේ ඉපදෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. ඒ රජුරෝ හිතාගෙන ඉන්නේ ඔක්කොම තියෙන්නේ මේ ලෝකේ කියලා. අදත් එහෙම නැද්ද? අපාය තියෙන්නේත් මේකේ, දිව්‍ය ලෝකෙ තියෙන්නේත් මේකේ කියලා හිතාගෙන ඉන්නයි නැද්ද? මේ රජුරෝ හිතුවේ හැම දෙයක්ම තියෙන්නේ මේ ලෝකේ, මේ ලෝකෙන් පිට දෙයක් නැහැ. මැරුණාට පස්සේ පිම්පව්වේ එනවා කියලා එකක් නැහැ. මැරුණාට පස්සේ ඉපදෙන්නේත් නැහැ. මෙතනින් ඔක්කොම ඉවරයි. ඒ නිසා ඉන්නේකේ කාලබිල ජොලියෙ ඉමු. ඔන්න රජ්ජුරුවන්ගේ අදහස. එතුට අද කාලෙත් නැද්ද ඒ වගේ අය? අද කාලෙත් ඉන්න ඔය වගේ අය. ඉතින් පින්වත්නි, ඔය රජ්ජුරුවෝ හිටපු කොසල් රට සේතව්‍යා නුවරට ලස්සනට බණ කියන ස්වාමීන් වහන්සේ වැඩියා. මේ බුද්ධ ශාසනේ ලස්සනට මිහිරටම බණ කියන ස්වාමීන් වහන්සේ කවුද? විචිත්‍ර ධර්ම කතික භික්ෂුන් අතර අග්‍ර කවුද? කුමාර කශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ ගොඩාක් තරුණයි, තරුණ ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ ධර්මයේ දේශනා කරනකොට කන අහකට ගන්න හිතෙන්නේ නැහැ, ඇහි පිල්ලමක් ගහන්න ලෝභයි. එච්චර ලස්සනට වණ කියනවා. හිත ඇතුලේ තියෙන මෝහ අවිද්‍යා අන්ධකාරය දුරු වෙලා යනවා. කුමාර කශ්‍යප මහරහතන් වහන්සේ බණ කියද්දී මේ උත්තමයන් වහන්සේ කොසල් රට සේතව්‍යා නුවරට වැඩලා සිංසපා වනේ වැඩි හිටියා. පායාසි රජුරුවන්ගේ ඒ ප්‍රදේශයේ ජනතාවට ආරංචි වුණා අර ලස්සනට බණ කියන රහතන් වහන්සේ වැඩලා. අපි යන්, අපි යන්. මිනිස්සු පෝලිමේ කැලේට ගියා. පායාසි රජුරෝ මාලිගාවේ උඩුමාන්තලේ ඉන්නකොට මිනිස්සු ඔක්කොම එක පැත්තක තියනවා. ළඟින් ඇමතියට කතා කළා. අර මිනිස්සු කොහේ යන්නේ? රජතුමනි, කුමාර කශ්‍යප කියලා විචිත්‍රව ධර්මයේ කියන ශ්‍රමණයන් වහන්සේ තමක් සිංසපාවණේට වැඩලා. මිනිස්සු ඒ රහතන් වහන්සේ බලන්න යනවා. ඊට පස්සේ රජුරෝ කිව්වා, ඉවරයි, ඉවරයි. ඔය ශ්‍රමණයා දැන් බණ කියලා මේ මිනිසුන්ට කියයි පින්පව් තියෙනවා. මැරිලා ගිහිල්ලා ආයේ උපදිනවා. ඊට පස්සේ මේ ලෝකෙට එහා ලෝකයක් තියෙනවා කියලා දැන් බණ කියයි. මහා විනාශයක් වෙන්න හදන්නේ. මගේ රාජ්‍යය මිත්‍යා දෘෂ්ටියෙන් වෙලෙන්න හදන්නේ. කත්ත, ඇමතිතුමාගේ නම කත්ත. කත්ත, ඉක්මනට ගිහිල්ලා මිනිසුන්ට කියාපන්, පොඩ්ඩක් ඉඳපල්ලා. ඔය හාමුදුරුවෝ බණ කිව්වොත් පින්පව් තියෙනවා කියලා උඹලා හිතපල්ලා. නෑ, ඒක බොරු. මැරිලා ගිහිල්ලා ඉපදනවා කිව්වොත් පිළිගන්න එපා. මොකටත් කත්ත, මොනව වෙයිද දන්නේ නෑ. මම මොකටත් එන්නම්. මේ මිනිස්සුන්ට බණ කියන්න කලින් මම එන්නම් ඔතෙන්ද කියලා ඔන්න මිනිස්සුන්ට බණ කියන්න කලින් රජ්ජුරුව ගියා. ලහි ලහියේ රජ්ජුරුව ගියා. අර මිනිස්සු දෙපැත්තටම ඈත් වෙලා රහතන් වහන්සේ භවනසුවෙන් වැඩි හිටියේ රජ්ජුරුව ඉස්සරහ හිටියා. ඊට පස්සේ ආපු මිනිස්සු සමහර අය කතා බහ කළා, පැත්තක ඉඳගත්ත, සමහර අය වැන්දා. එක එක විදිහට හිටියා. දැන් රජ්ජුරුව ඉස්සරහ ඉන්නවා, පායහස්සේ රජ්ජුරුව. ඊට පස්සේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ, රහතන් වහන්සේ බණ කියන්න කලින් මේ රජ්ජුරුව කිව්වා, රජත් මේ ස්වාමීනි, මේ මෙලොවක් පරලොවක් තියෙනවා කියලා, මේ මැරුණට පස්සේ ඉපදෙනවා කියලා එකක් නැහැ, පින්පව් කියලා එකක් නැහැ. ඔක්කොම තියෙන්නේ මේ ලෝකේ. මැරිලා ආයි උපදින්නේ නැහැ. ඕක තමයි හරි කතාව. දැන් එකපාරම කතාව පටන් ගත්ත කවුද? රජ්ජුරුව කුමාර කශ්‍යප මහරහතන් වහන්සේ. අහෝ, මේ රජතුමා දන්නේ මේ මනා පටිභා නැති උල්පතකින් ජලය ගලාගෙන එන්නාසේ ධර්මයේ වැටහෙන විචිත්‍ර ධර්ම කතිකයන් ඉදිරියේ මේ කතාව කිව්වේ කියලා රජ්ජුරුව දන්නේ නැහැ නේ. කුමාර කශ්‍යප මහරහතන් වහන්සේ කියනවා, පරලොවක් නැත, මැරුණාට පස්සේ උපදින්නේ නැහැ, පින්පව් නැහැ කියලා කියන කෙනෙක් දැක්කමයි මම. මෙහෙම කෙනෙක් දැක්කමයි. අනේ රජතුමනි, ඔබට හිතෙන්නේ මොකද්ද? මේ ඉරහඳ තියෙන්නේ මේ ලෝකෙද පරලෝකෙද කියලා හෙව්වා. මේ ලෝකෙ කියන්නේ අපේ මේ පෘථිවිය. ඉරහඳ තියෙන්නේ මේ ලෝකෙද පරලෝකෙද කියලා හෙව්වා. වෙනත් ලෝකෙකද මේ පෘථිවියේද කියලා හෙව්වා. ස්වාමීනි, වෙනත් ලෝකෙක කිව්වා. ඉරහඳට අයිති දෙවිවරු මේ ලෝකෙද දිව්‍ය ලෝකෙද කියලා ඇහුවා. ස්වාමීනි දිව්‍ය ලෝකෙ කිව්වා. ඒ කතාවෙම රජතුමාගේ කතාව නැති වුනේ නැද්ද? ඇයි රජතුමා කිව්වනේ මේකට එහා ලෝකයක් නැහැ කියලා? ඉතින් රජතුමනි ඔබගේ කටින්ම කියවුණා, ඉරට හඳට අධිගෘහිත දෙවිවරු ඉන්නේ දෙව්ලොව, ඉර හඳ තියෙන්නේ පරලොව කියලා. එහෙම කියද්දිමුත් කියනවා දෙහුවා, පින්පව් නෑ, මැරිලා ගිහිල්ලා උපදින ලෝකයක් නෑ කියලා. ස්වාමීනි එහෙම ලෝකයක් නෑ. ඔබ වහන්සේ ඕක කිව්වට එහෙම ලෝකයක් නෑ. සමහර අයට නැද්ද පින්වත්නි, එක දේ පැහැදිලිව හොඳට තේරෙන්න කියනවා, ඒත් ඒක පිළිගන්නේ නෑ. එහෙම ගන්න නැද්ද? තියෙනවා. මේ රජතුමත් එහෙම කෙනෙක්. ඊට පස්සේ අහනවා, ඇයි රජතුමනි එහෙම කියන්නේ? කිව ස්වාමීනි මගේ අත්දැකීමක් තියෙනවා. මොකද්ද ඒ අත්දැකීම? තමයි පංච දුෂ්චරිතෙම කරන, දස අකුසල් කරන, ඔබ අන්තිලා කියන විදිහට, ඒ කියන්නේ සත්තු මරණ, හොරකම් කරන, වැරදි කාම සේවනය කරන, බොරු කියන, සුරාව ගන්න, කේලම් කියන, හිස් පරුස වචන කියන මිත්‍යා දෘෂ්ටික මිනිහෙක් හොඳටම ලෙඩ වෙලා මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි මං ඒකා ළඟට ගියා. ගිහිල්ල කිව්වා, මේ එක එක උන්නාන්සේලා මැරිලා ගිහිල්ලා උපදිනවාය, පව් කරන අය ගිහිල්ලා නිරේ උපදිනවාය කියලා බණ කියනවා. උඹ දැන් පව් එමට කරගත්ත කෙනෙක් ඒ කියන විදිහට, උඹ දැන් මැරිලා උපදින්නේ නරකේ නම් උඹ මට ඇවිල්ලා කියපන්, රජතුමනි මැරිලා ගිහිල්ලා උපදිනවා, පව් වල විපාක තියෙනවා, මං දැන් ගිහිල්ලා නරක ලෝකෙක ඉපදිලා ඉන්නේ නිරේ කියලා උඹ දැන් මට මැරිලා ගිහිල්ලා ඇවිල්ලා කියපන්. අර මිනිසයා මැරුණා, දැන් පව් කරපු මිනිසයා මැරුණා. රජ්ජුරුවෝ කියනවා, අද වෙන්නක් පණිවිඩයක් නැහෙනි, අද වෙන්නක් පණිවිඩයක් නැහැ. ඇයි ඒ පණිවිඩයක් නැත්තේ? මැරිලා උපදින් නැති නිසා. ඊට පස්සේ පව්වල විපාක ලැබෙන්නේ නැති නිසා. ඔන්න ඔය කාරණේනුත් පින්පව් කියලා එකක් නැහැ, මැරිලා උපදින්නේ නැහැ කියලා රජ්ජුරුව කිව්වා. කුමාරකස්සප මහරහතන් වහන්සේ කියා සිටින රජතුමනි, මං ඔබටම තේරෙන්න දෙයක් කියන්නම්. බලවත් දරුණු අපරාධ කරපු සොරෙක් ඔබ ළඟට එනවා, ඔබ ළඟට ගේනවා. එතකොට ඔබ වද දීලා කියනවා මේක අහවල් තැන මරපන් කියලා. අර සොරා වද දිදී යද්දී කියනවා, මම අහවල් මිනිසයාට පණිවිඩයක් කියන්න තියෙනවා, පොඩ්ඩක් ඉන්න, මං ගිහිල්ලා කියලා පණිවිඩේ කියලා එන්නම් කියලා. ඔබ යන්න දෙනවද මේ මිනිසයාට කියලා ඇහුවා. නෑ කිව්වා. කිව්ව රජතුමනි, මනුස්ස ලෝකේ මිනිසෙක් වැරදි කරලා තව මිනිසෙක්ම එයාට දඬුවම් කරද්දී ඒ අයගෙනුත් පණිවිඩයක් කියලා එන්න අර හොරාට යන්න විදිහක් නැති එකේ මැරිලා ගිහිල්ලා නිරේ යමපල්ලංගෙන් අවසරයක් ලැබෙයිද ඇහුවා. ඔබතුමාට ඇවිල්ලා පණිවිඩය කියලා යන්න. ඒ නිසා රජතුමනි මෝඩ අදහස් වල ඉන්නේ නැතුව තේරුම් ගන්න කිව්වා. මෙලොවක් පරලොවක් තියෙනවා, පින්පව් කියලා එකක් තියෙනවා, තමන් කරන දේ තමන්ට දායාද වෙනවා. රජ්ජුරුව කියනවා, නෑ ඔබ වහන්සේ ඔහොම කිව්වට මම ඔක විශ්වාස කරන්නේ නෑ, මන් තවත් චෙක් කරලා තියෙනවා මේවා. මොකද රජතුමා කළේ? කියනවා, මම පින් කරන මිනිස්සෙක් ළඟට ගියා. පින් කරන මිනිස්සෙක් ළඟට ගිහිල්ලා මං ඒ මිනිස්සයාගෙන්ට කිව්වා, පින් කරන අය මැරිලා දිව්‍ය ලෝකෙ උපදිනවා කියලා මේ බණට කියනවා. ඒ නිසා ඔබ ගොඩාක් පින් කරපු කෙනෙක්, ඊළඟට පංචශීලයේ රැකපු කෙනෙක්, හොඳට ධර්මයේ ආපු කෙනෙක්, ඔබ මැරිලා දිව්‍ය ලෝකෙ ගියොත් එහෙම ඇවිල්ලා මට කියන්න, පායාස රජතුමනි මම මැරිලා ඉපදුනා, මං දැන් ඉන්නේ දිව්‍ය ලෝකෙ. එතකොට මං පින්පව් විශ්වාස කරන්නම්. ස්වාමීනි ඔය වගේ පින් කරපු අය මැරුණා මැරුණාමයි අද වෙන්නක්වත් නැහෙනි පණිවිඩයක්. ඇයි පණිවිඩයක් නැත්තේ? ස්වාමීනි එයා මැරිලා ඉපදුන්නේ නැහැ. පිනක් තිබ්බනම් ඒක විපාක දුන්නෙත් නෑ, දිව්‍ය ලෝකෙ ගියෙත් නෑ. ඒ නිසා තමයි මට පණිවිඩයක් නැත්තේ. ඊට පස්සේ කුමාරකශ්‍යප මහ රහතන් වහන්සේ දේශනා කරනවා, රජතුමනි මනුස්ස ලෝකෙන් කෙනෙක් මැරිලා දිවිය ලෝකෙ උපදිනවා කියන්නේ මේ වගේ දෙයක් කිව්වා. ඒ තමයි අසූචි වලක එරිලා ඉන්න කෙනෙක් එතනින් ගොඩ අරගෙන එයාගේ ඇඟ 10-15 වතාවක් හෝදලා සුවඳ පැන් වලින් නාවලා ඇඟ සුවඳ කරලා සිනිඳු රාජ වස්ත්‍රාභරණ අන්දවල ප්‍රණීත දේවල් කණ්ඩ දීලා සුවඳවත් රන් රිදී මුතු මැණික් වලින් සරසන ලද මාලිගාවක තියෙනවා වගේ තමයි කිව්ව මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකෙ උපදිනවා කියන එක. කේනෝ රජතුමනි, මිනිස්සුන්ගේ ගඳ දෙවියන්ට යොදුන් 100ක් දැනෙනවා. යොදුන් 100ක් කියන්නේ කිලෝමීටර 1000ක්. කොහේ හරි තැනක මීයෙක් මැරිලා තිබ්බ හිටියොත් ඒ මීයා මැරුණාට කොයිමිනි මේ ළඟක කොහේ හරි මීයෙක් මැරිලා වයි කියලා ගඳ එනවනේ. ඒ වගේ මිනිස්සයාගේ ගඳ දෙවියන්ට කිලෝමීටර 1000ක් එනවා. ඒ නිසාම දෙවියන් ඉන්න ලෝකය සතරවරන් දෙවියන්ගේ ලෝකේ තමයි මේ පෘථුවියෙන් ළඟම තියෙන දිව්‍ය ලෝකේ. මනුස්ස ලෝකේ ඉඳලා කිලෝමීටර 420,000ක් දුරින් තමයි චාතු මහරජගේ දිව්‍යයන්ගේ දිව්‍ය විමාන තියෙන්නේ. සක්දෙවිඳුගේ දිව්‍ය විමානේ තියෙන්නේ මේ පෘථුවියේ ඉඳලා කිලෝමීටර 840,000ක් උඩින්. තේරෙනවද? කිලෝමීටර 1000ක් මිනිසුන්ගේ මිනිස් ගඳ එනවා. දෙවි කෙනෙක් මිනිස්සෙක් ළඟට ඇවිල්ලා කතා කළොත් ඒ කෙනාගේ සංසාර මහා පිනක් හෝ රකින සීලයක් හෝ උතුම් ගුණයක් නිසා මිසක්ක මිනිස්සෙකුට දෙවියෙ කීට්ටු වෙන්නේ නැහැ. එහෙනම් මේ තැන් තැන් වල ආරුඪ වෙලා කතා කරන්නේ කවුද දෙවියන්ගේ නාමයෙන්? ඒ වෙනත් කවුරුන් හෝ වෙන්න පුළුවන්. දෙවියන්ට මිනිස් ගඳ එච්චර දැනෙනවා. මිනිස් ගඳ එච්චර දැනෙනවා නම් මිනිස්යාගේ අතේ තියෙන පළතුරු වට්ටියට ඒ උතුම් දෙවියෝ කියලා හලන්නේ. දිව්‍ය ලෝකේ දෙවිවරු ඉපදුනේ ඒ විදිහට. කුමාරකශ්‍යප මහ රහතන් වහන්සේ දේශනා කරනවා, අසූචි වලින් ගොඩට අරන් නාවල අරවාගේ සුවඳ කරලා රම් මාලිගාවේ ඉන්න කෙනාට ආය අර අසූචි වලට බහින්න හිතෙයි. ඒ නිසා ඔබගෙන් පණිවිඩය අරන් යන අර දෙවියා ආය කවදාවත් ඔබට පණිවිඩය කියන්නේ නැහැ කිව්වා. මේ නරාවලට ඇත්තටම මේ මනුස්ස ලෝකෙට කියනවා මොකද්ද? නරාවල. ඔය නරාවලේ තමයි පණුව ඇතිල්ලෙනවා වගේ මේ මිනිස්සු කාම සේවනයෙන් සතුටු වෙවි ඉන්නේ නරාවලේ. අසුචි ගොඩේ පණුවන්ගේ නැතිලි මේ කාම ලෝකේ මඟුල් විගඩන්. යම් දවසක ප්‍රණීත සත්පුරුෂ ධාතුව ඒ ධර්මය අවබෝධ කරගත් දවසට මේ කාම ලෝකේ අසූචි පිරුණ වලේ පණුවන්ගේ රංගනසේ පෙනේවි එතෙක් පෙනෙන්නේ. අසූචි වලේ ඉන්න දඟලන පණුවෝ සොඳුරු රං විමනක සුවඳ දන්නේ. මොනව කරන්නද? රජ්ජුරුවෝ කිව්වා, එහෙම හරියන්නේ නැහැ, මට තවත් තියෙනවා විස්තරයක් කියවෝ. ඊට පස්සේ කුමාරකශ්‍යප මහ රහතන් වහන්සේ යන මොකක්ද ඊළඟ විස්තරේ? මම් පින් කරන මිනිසෙක් මැරෙන්න යද්දී ගිහිල්ලා කිව්වා, ඔබ ගිහිල්ලා තවුදෙසා දෙවියන්ගේ ලෝකෙ උපදිනවා, ඔච්චර පින් කරපො සක්දෙවිඳුන්ගේ දිව්‍ය ලෝකෙ උපදිනවා කියලා මේ බණට කියනවා. ඔබ ඔච්චර පින් කරපු කෙනෙක්, ඒ නිසා තවුදෙසාවේ දෙවියන් ළඟට ගියොත් ඔබ මට ඇවිල්ලා කියපන්, මම් පින්වල විපාක විදිහට දෙවියෝ ළඟට ගියා, මැරිලා උපදිනවා කියලා ඇවිල්ලා කියපන් මට. ස්වාමීනි, අද දක්වාම එකෙක්වත් ආවේ නැහැ, මැරිලා උපදින්නේ නැහැ, පින්පව්වල විපාක නැහැ කියලා. එහෙනම් මේ ඇහැට පේන දේවලින්ම ලෝකේ තේරුම් ගන්න හදන අය බුද්ධ කාලෙත් හිටියා. විශ්වාස කරන්නේ අපාය දිවිය ලෝකේ විශ්වාස කරන්නේ ඔක්කොම හිතන්නේ මේකේ තියෙන්නේ කියලා. කියනවා සැප කියනවා බලන්න පිටරට යන්න සුද්ධ සැප විඳින හැටි බලන්න කියනවා. අපාය බලන්න මේ දුප්පත් මිනිස්සු හිඟන්න විඳින දුක, අර ඉතියෝපියාවේ කන්ද නැති අය අප්‍රිකානු රටවල කන්ද නැති අය විඳින දුක, ඕක අපාය කියනවා. නෑ පින්වත්නි, නිරේ දුක කවදාවත් මිනිස්සුක් විඳින්නේ නෑ. මිනිස්සු විඳින්නේ මිනිස්සු විඳින දුක. කවදාවත් මිනිස්සෙක් නිරාදුකක් විඳින්නේ නෑ. නිරාදුක විඳින්නේ නිරේ ගිහිල්ලා. මේ විඳින දුක් ඔක්කොම අපේ හිතට එනවා. දුක වැඩි වුණාම මං නිරාදුක් විඳින්නේ, අපාදුක් විඳින්නේ, මං තරම් දුක් විඳින කෙනෙක් නැතුව ඇති කියලා අපේ හිතට එනවා. නමුත් අපි විඳින හැම දුකක්ම මිනිස්සු විඳින දුක. රජ්ජුරුවෝ කියනවා, මම මේ තවුතිසාවේ ගිහිල්ලා ඇවිල්ලා මට කියන්න කියලා කිව්වා. කවුරුත් මැරිලා ගිහිල්ලා ඇවිල්ලා කිව්වේ නෑ. ඒ නිසා මම මැරුණාට පස්සේ ඉපදෙනවා කියන විශ්වාස කරන්නේ නෑ කිව්වා. කියනවා, රජතුමනි, මිනිස්සුන්ගේ අවුරුදු 100ක් තවුතිසා දෙවියන්ට එක දවසයි. මිනිස්සුන්ගේ අවුරුදු 100ක් තවුතිසා දෙවියන්ගේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි, මාස 12ක් අවුරුද්දයි, එවැනි අවුරුදු 1000ක් තවුතිසා දෙවියන්ට ආයුෂ තියෙනවා. ඒ කියන්නේ තවුතිසා දෙවියන්ගේ ආයුෂ මිනිස් අවුරුදු 3,60,00,000යි. තවුතිසා දිව්‍ය ලෝකේ යම්කිසි කෙනෙක් ඉපදුනොත් එයා ඒ දිව්‍ය ලෝකේ ඉන්නවා මිනිස් අවුරුදු 3,60,00,000ක්. මිනිස් අවුරුදු 100ක් ඒ දිව්‍ය ලෝකේ එක දවසයි. ඉතින් මේ නරාවලේ දුක් විඳලා විඳලා පිනක් කරගෙන කෙනෙක් තවුතිසාවේ දිව්‍ය ලෝකේ ගිහිල්ලා එයාට හිතෙනවා පායාසි රජුරෝ මට පණිවිඩයක් කියන්න කිව්වා, හැබැයි මං ඉපදුන ගමන් මෙනි කියලා දවසක් දෙකක් ඉඳලා එනවා. ඒ දිව්‍ය ලෝකේ දවසක් දෙකක් ඉඳලා එනවා කියන්නේ මෙහි ඉන්නවද පායාසි රජුරෝ? රජතුමනි, ඔය ක්‍රමේනොත් තේරුම් ගන්න මෙලොවක් පරලොවක් කියලා එකක් තියෙනවා. පින්පව් තියෙනවා, මැරිලා උපදිනවා. ඊට පස්සේ කියනවා, මේ ඔබ වහන්සේ දැන් මේ අවුරුදු 100ක් එහෙ එක දවසයි ඊළඟට කියලා හුම් ගණන් හදලා කිව්වනේ. ඕව කවුද හඳුනන්නේ විශ්වාස කරන්න කිව්වා. මේ රජානම් පුදුම එකේ. ඕව කවුද හඳුනන්නේ විශ්වාස කරන්න කිව්වා. දිව්‍ය ලෝකේ මෙච්චර ආයස තියෙනවා, මෙච්චර අවශ්‍ය තියෙනවා, ඕව කවුද කිව්වා? පේන්න පුළුවන් නම් පෙන්වන්න කිව්වා. රහතන් වහන්සේ කියනවා, රජතුමනි, උපතින් අන්ධ කෙනෙක් ඉන්නවා. ඒ උපතින් අන්ධ කෙනා කියනවා, නිල් කියලා පාටක් නැහැ, කහ කියලා පාටක් නැහැ, සුදු රතු කොළ කියලා පාටවල් ලෝකේ නැහැ කියලා. ඇයි එයාට පේන්නේ නැහැ? රජතුමනි, එයා ඇත්තක්ද ඔය කියන්නේ කිව්වා. ස්වාමීනි, ලෝකේ නිල් රතු කහ ආදි වශයෙන් පාට තියෙනවා. ඒක එයාට පේන්නේ නැහැ. ඒ නිසා එයාට පේන්නේ පේන්නේ නැති වුණ පළියට ඒව නැහැ කියන එක හරියන්නේ නැහැ කිව්වා. රජතුමනි, ඔහෙ ජාති අන්දෙක් වගේ කිව්වා. ඔහෙට දිව්‍ය ලෝකේ පේන්නේ නැති වුණාට ඔහෙ කියනවා නැහැ කිව්වා. මේ මසසින් දිව්‍ය ලෝකේ බලන්න බෑ රජතුමනි. සාන්ත විහරණයකින් හිත දමණය කරලා සමාධියෙන් උපද්වාගත්ත දිවසින් දිව්‍ය ලෝකේ දකින්න තියෙන එකක් කිව්වා. කාම භෝගීව මෙලවක් පරලොවක් නැහැ කි කියන ඔබට කෙසේ නම් දවසක් පහළ වෙන්නද කියලා. හැබැයි කුමාරකශ්‍යප මහ රහතන් වහන්සේ හරිජුයි, නැලවිදි නැහැ, බබා කතා නැහැ, මූණටම කිව්වා. ඊට පස්සේ කියනවා, ඔච්චරම දවසක් තියෙනවා නම් හරි, ඔබ වහන්සේ දිව්‍ය ලෝකෙක කියලා තියෙනවා නම් ඔබ වහන්සේලාත් පින් කරනවා නම් කුසල් කරනවා නම් ඔබ වහන්සේලා නම් අනිවාර්යෙන් මැරිලා දිව්‍ය ලෝකෙ යන්නේ. එහෙනම් මේ නරාවලේ දුක් විඳ විඳ යන්නේ ඇයි? එහෙනම් බෙල්ල වැලේ දාගෙන හරි, වහ කාලා හරි, පීයකින් බෙල්ල කපාගෙන හරි මැරිලා යන්නකො දිව්‍ය ලෝකේ. ඔච්චරම ඔබ වහන්සේලාට පින් තියෙනවා නම් මැරිලා ගිහිල්ලා ඉපදෙන්නේ දිව්‍ය ලෝකේ නම් ඇයි මේකේ දුක් විඳ විඳ ඉන්නේ? සියදි විහානි කරගන්නකො කිව්වා. කියනවා, රජතුමනි, මං කතාවක් කියන්නම් කිව්වා. මේක තමයි ධර්ම කතා. ඇත්තටම ඔය වගේ එකක් මට කිව්වනම් අය ගහනවා වටපිට. වහපිය කටගේ එහෙම නැත්නම් ඉතන මේ කර බණ කියලා වැඩක් නැහැ. මෙච්චර කතාව දිග ගහන්නේ රහතන් වහන්සේ ඒකාන්තයෙන් නිකලස්. රහතන් වහන්සේට කෙලස් නැහැ. ආවේගය ඇති වෙන්නේ නැහැ. තරහ නැහැ. අපහසුතාවය නැහැ. පීඩාව නැහැ. තමන්ට කීකරු පුංචි දරුවෙකුට ආදරෙන් කරුණු කියනවා වගේ මහරහතන් වහන්සේ කරුණු කියන්නේ. කිව්වා රජතුමනි මේ රටේ එක බමුණෙකුට බිරින්දෑවරු දෙන්නෙක් හිටියා. එක බිරින්දෑ කෙනෙකුට දරුවෙක් ලැබුණා. ඒ දරුවට දැන් වයස අවුරුදු 10යි. අනිත් බිරින්දට දරුවෙක් කුසේ ඉන්නේ. බමුණ මැරුණා. ඔය රටේ වෙච්ච දෙයක්. බමුණගේ ආදාහන ඉවර වෙලා අර අවුරුදු 10ේ බමුණ පුතා කිව්වා අර අනිත් බිරින්දට, පුංචි අම්මා තාත්තා මැරුණා, මේ සියලු දේපල අයිති මට. ඒ නිසා ඔයා මේ ගෙදරින් යන්න. මේ ඔක්කොම මට ඕන. දැන් අර පුංචි අම්මා බබේ කියලා බෙන්ඩ නින්නේ. පුංචි අම්මා කිව්වා, පුතා මට ලැබෙන පුතා පුතෙක් වුණොත් උඹලා දෙන්නම මේ තියෙන ධනෙ බෙදාගෙන පරිභෝග කරපල්ලා. මට ලැබෙන දරුවා දුවෙක් වුණොත් උඹ ඒ කෙල්ලත් කසාද බැඳගෙන මේ තියෙන සම්පූර්ණ වස්තුව උඹම ගනින්. අරයකව නෑ නෑ නෑ නෑ, දැන් තාත්තා මැරුණා, මේ ඔක්කොම මට දැන් දියා. අරයා කිව්වා, නෑ මට ඉපදෙන දරුවා පුතෙක් වුණොත් උඹලා දෙන්නම මේක බෙදාගන්නලා, දුවෙක් වුණොත් එයත් පාද පරිචාරිකාව කරගෙන මේ වස්තුව ඔක්කොම උඹ ගනින්. අර කොල්ල නෑ ඕන මට කියනවා. මේ කතාව දිග් ගැහිලා හරියටම බලන්න දුවෙද්ද පුතෙද්ද කියලා කැපෙන පිහියක් කරගෙන අර ගෑනු කෙනා බඩ කැපුවා නේද? දරුවා කොල්ලෙද්ද දුවෙද්ද කියලා බලන්න. දැන් හරි වැඩක්ද කළේ වැරදි වැඩක්ද? ඒකෙන් දරුවත් මැරෙනවා, අම්මත් මැරෙනවා. හැබැයි ඉවසාගෙන හිටියනම් පාඩුවේ දරුවා ඉපදින්නේ නැද්ද? ඒ වගේ තමයි කිව්වා. කරපු පින්වල දිව්‍ය ලෝකෙකින් යනවා තමයි කිව්වා. හැබැයි කලබල වෙලා බෙල්ල කපා ගන්නෑ කිව්වා. නොමගින් දරුවා දුවෙද්ද පුතෙද්ද කියලා ඒ හොයපු අම්මා ව්‍යසනයටපත් වුණා. ඒ වගේ නොමගින් දිව්‍ය ලෝකෙ හොයන්න හොඳ නෑ කිව්වා. හැබැයි රජතුමනි, සිල් ගුණ දන් රකින්න පින්වන්ත කෙනෙක් මේ මිනිස් ලෝකෙ එක දවසක් හිටියත් වටිනවා කිව්වා. සිය දිවියානි කර ගන්න නැතුව. ඇයි ඒ? එයා ජීවත් වෙන දවසෙත් එයාට පින් රැස් වෙනවා. ඒ වගේ සිල්වතුන්ට ගුණවතුන්ට දන් හැන්දක් බෙදුවත්, වතුර සිඟිත්තක් පූජා කළත් ඒ ගිහි මිනිස්සු බොහෝ පින් රැස් කර ගන්නවා. ඒ නිසා සිල්වත් අය, පින්වන්ත අය දවසක් ජීවත් වෙන එකත් වටිනවා කියලා. රජ්ජුරුව කියනවා, නැහැ ඔබ වහන්සේ තින් ඔය එක එක විදිහට කරකවල කිව්වට මං ඇස් දෙකෙන් දැක්කේවා මේ කියන්නේ. මැරිලා උපදෙන්නේ නැහැ. මැරෙන කෙනෙක් ආයෙ යන්නේ නැහැ කිව්වා ලෝකෙකට. ඇයි රජතුමනි එහෙම කියන්නේ? ස්වාමීනි, මං දවසක් හොරෙක් අරගෙන කලයකට දාලා කලේ සීල් කළා. සීල් කරලා හොඳට ඔතලා ඔතලා ඔතලා ඔතලා කලේ ගිනි තිබ්බා. දැන් අරක ඇතුලේ හොරා ඉන්නවා. දැන් අපිට හිතුණා මේක දැන් මැරුණා කියලා. මම හිමීට අර කලේ ලිහලා ලිහලා බැලුවා. මොකක්වත් එළියට ගියේ නැහැ. ඒ නිසා මැරුණට පස්සේ මිනිස්සෙක් ආයේ ජීවියක් තවල් ලෝකෙට යනවා කියලා එක නෑ. ඒක මේක මැරුණා කියලා. මේ රජා කරලා තිනේව බලන්නකෝ. මේ මැරුණට පස්සේ ඉපදෙන්නේ කොහොමද කියලා හොයන්න. අද කාලෙත් ඉතින් තියෙනවනේ ගේම් බුක් අපලනේ. අම්මෝ දැන් ගේම්බු කපලා සමහර වෙලාවට මහලා තියෙද්දී ආයෙ ගේම්බු පැන පැන යනවා ওই පරිශන වලට. දැන් මෙයාට දැන් ප්‍රශ්නේ, මැරුණාට පස්සේ අර මුට්ටියෙන් එළියට මොකුත් ආවේ නැහනේ. සීල් කළ කොහිමවත් යන්න බැරි විදිහට සීල් කළා තියෙද්දිම එළියට ආවේ නැහැ. ඒ කියන්නේ මැරිච්ච කෙනා ආයෙ ලෝකෙකට ගියේ නැහැ. ඒක තමයි යාගේ තර්කය. කිව්ව රජතුමනි, ඔයා චතුරංගනී සේනාවේ ආරක්ෂාව ලැබමින් දවල් කාලේ නිදාගත්තද දවසක්? මම නිදාගත්තා කිව්වා. ඒ වගේ දවසක හීනියක් දැක්කේව මතකද? ඔව් මම හීන දැකලා තියෙනවා. සොඳුරු යන් වතුවල ඇවිදිනවා ඈත තැන්වල යනවා හීනෙන් දැකලා තියෙනවද? දැක්ක කිව්ව. ඔයා ඒ හීනි දකින වෙලාවට වටේ පිටේ දොරටුවක් ගානේ ජනෙල්ලයක් ගානේ සේනාව ඉන්නවද? ඉන්නවා. ඔබ ගැනම අවධානයෙන් දෙන්නේ? ඔව්. එහෙනම් ඔබ හීනි දැක්කේ කොහේ හරි උයනක ඇවිදිනවා කනවා බොනවා නම් ඔබගේ ඇඟෙන් ඒ උයනට ජීවේ යනවා හිත යනවා අර දොරටු පාලකයෝ දැක්කද කියලා ඇහුවා. අනේ නෑ කිව්වා. ඒ නිසා මේ කෙනෙක් මැරුණට පස්සේ එයාගේ ඇඟෙන් ජීවියක් යනවා කියන එක මේ ඇහැකින් බලන්න පුළුවන් එකක් නෙවෙයි කිව්වා. ආයුෂත් උණුසුමත් විඥානයක් තියෙනකල් මිනිස්සෙක් ජීවත් වෙනවා. ආයුෂයි උණුසුමයි විඥානේ නැති වුණ ගමන් එයා මිය යනවා. ඊට පස්සේ කිව්වා නෑ එහෙම නෙවෙයි, මං තවත් පරීක්ෂණයක් කළා කිව්වා රංජුරු. මොකන්ද? ඒ තමයි මං මිනිස්සු හොරේ කිරලා බැලුවා. එකයි කිලෝ 50යි. ඊට පස්සේ මම මේක මැරුවා, මරලා කිරුවා. එතකොට ඒකගේ බර වැඩි වෙලා. ඉතින් මැරුණාට පස්සේ යාගේ ජීවේ යනවා නම් මැරුණාට පස්සේ බර අඩු වෙන්න එපෑ කිව්වා. කුමාරකශ්‍යප මහරහතන් වහන්සේ දේශනා කළා, රජතුමනි යකඩ ගුලි රත් කරනකොට ද බර වැඩි නිකන් තියෙනකොටද කියලා කිව්වා. යකඩ බර යකඩ ගුලියක් රත් කරනකොට මොකද වෙන්නේ? බර අඩු වෙයිද වැඩි වෙයිද? අඩු වෙනවා. යකඩ ගුලිය රත් වෙන්න බර අඩු වෙනවා. සිසිල් වෙන්න බර වැඩි වෙනවා. රහතන් වහන්සේ වදාලා ඒ වගේ තමයි කො මිනිස්සයා ආයුෂත් විඥානයත් උණුසුමත් තියෙනකොට මිනිස්සයාගේ ශාරීරික බර අඩුයි. හොඳට යාට ක්‍රියාත්මක වෙන්න පුළුවන් නම්ය සීලී. ආයුෂත් උණුසුමත් විඥානයත් ශරීරයෙන් බැහැර වෙච්ච ගම ශාරීරික බර වෙනවා, ශාරීරික දරදඬු වෙනවා කියෝ. ඊට පස්සේ ඒ රාජ්‍යරෝගව නෑ, මං තව පරීක්ෂණයක් කළා. මොකද්ද කියලා ඇහුවා. මම හොරෙක් මරලා තලලා බැලුවා කොතනද මේකගේ මේ විඥානේ තියෙන්නේ. මං ඔළුවටක් ගැහුවා, අත්වලටක් ගැහුවා, උඩ පැත්තටත් පෙරලුවා, අනිත් පැත්තටත් පෙරලුවා. ඊට පස්සේ ඔළුවෙමුත් හිටෙව්වා, කකුල් දෙකෙමුත් හිටෙව්වා. කොතනකවත් මේකගේ මේ විඥානේ දැක්කේ නෑ. කිව්වා රජතුමනි ඉස්සර විච්ච දෙයක් කියන්නම් කිව්වා. දක්ෂ සප්පිබින්නේ මිහිරට හක් පිඹා. ඈත හිටව මෝඩ මිනිස්සෙකුට ලස්සනට පිඹින හක්හඬ ඇහුණා. එයා ඒ හක්හඬ ආපු දිශාවට දුවගෙන ආවා. ඒතකොට එයා හක් පිඹලා ඉවර වෙලා හක් ගෙඩිය බිම තියලා තිබ්බේ. අර මිනිස්සයා ඇහුවා, අර ආපු ලස්සන හඬ කොහෙන්ද ආවේ? අර හක් පිඹින මිනිස්සයා කිව්වා, මේ හක් ගෙඩියෙන් ආවේ. අර මෝඩ මිනිස්සයා කෝටුවක් අරන් හක් ගෙඩියට ගහලා කිව්වා, දැන් වරෙන් හඬ. හක් ගෙඩිය කරකවා කියනවා, දැන් වරෙන් හඬ කියලා. එතකොට අර හක් පිඹින මිනිස්සයාට හිතුණා, මේක කොච්චර මෝඩයිද? මෝඩයෝ මේකෙන් නිකන් හඬෙන්නේ නැහැ. මේක කටට අරන් පිඹින්න ඕන කියලා තුන් පාරක් හක් පිඹලා ඒ හක් පිඹින මිනිස්සයා ගියා. ඒ වගේ රජතුමනි මේ ශාරීරික ආයුෂත් උණුසුමත් විඥානයත් කියන එක තියෙන කල් තමයි ජීවත් වෙන්නේ. ආයුෂත් උණුසුමත් විඥානයත් ශරීරයෙන් පහවෙච්ච ගම ජීවයක් කියලා එකක් නැහැ. එහෙම ඇස් වලට බලන්න බෑ මේක කිව්වා. ඊට පස්සේ මට තවත් තියෙනවා, මම පරීක්ෂණයක් කළා. මොකද්ද තවත් කරු පරීක්ෂණි? ඒ තමයි මම ආය හොරෙක් අල්ලගත්තා. ආය හොරෙක් අල්ලගෙන මම මෙයාගේ හම ගැහුවා. මෙයාගේ මැරිලා ආය උපදින එකක් ඇඟේ තියෙනවද කියලා බලන්න හම ගැහුවා. නෑ. මස් ටික අයින් කළා. නෑ. නහර ටික අයින් කළා. නෑ. ඇටකටු ටික පෑදුවා. නෑ. ඇටකටුත් පළලා ඇට මිදුලුත් බැලුවා. මැරුණට පස්සේ යන විඤ්ඤාණයක් නෑ. ඒකයි මං කියන්නේ මැරුණට පස්සේ උපදින්නේ නැහැ කියලා. පින්පව් කියලා එකක් නැහැ කියලා කියන්නේ ඒකයි කියෝ. රජතුමනි මං ඈත අතීතයේ වෙච්ච දෙයක් කියන්නම්. අතීතයේ එක්තරා ගිනි පුදන තාපසේ ළඟ හිපුතෙක් හිටියා. ගිනි පුදන තාපසයෝ ගින්දර නිවෙන්නේ නැතුවම පත්තු කරනවා. දිවා රාත්‍රිය නිවන්නේ නැහැ. කවදාවත් නිවන්නේ නැහැ. ඒ තාපසයාගේ තාපසකම ඒක. ඊට පස්සේ මෙයාට දවසක් ඈත ගමකට යන්න සිද්ධ වුණා. ඈත ගමකට යන්න සිද්ධ වෙලා මෙයා පුතාට කිව්වා, "පුතා දැන් ඉපදුන දා ඉඳලා ගින්දර පත්තු කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඇයි ඒ? අර තාපසයා කවදාවත් ගින්දර නිවලා නැහැ." තාපසයා පුතාට කතා කරලා කිව්වා, "මං දැන් ඈතකට යනවා. බැරි වෙලාවත් ගිනි නිවුනොත් මෙන්න ගිනි ගානා දඬු දෙක තියෙනවා. මෙන්න ලී ටික තියෙනවා. ඔබ ගින්දර පත්තු කරපන්" කියලා මෙන්න වෑය තියෙනවා. මෙන්න ලී ටික තියෙනවා. මෙන්න දඬු තියෙනවා. ඔබ පත්තු කරපන්" කියලා ගියා. ඉතින් මේ කොල්ලා සෙල්ලම් කර කර ඉන්නකොට ගින්දර නිවුනා. මෙයාට අර අප්පච්චි කියපු කතාව මතක් වෙලා මෙයා ලී ටික දිහා බලා ඉඳලා දැන් මෙයා දන්නේ නැහැ මේ. මෙයා වෑය ඇරන් ලී ටික රැහුවා, ගින්දර නැහැ. ලී ටික පැලුවා, ගින්දර නැහැ. ලී ටික කුඩු කළා, ගින්දර නැහැ. අහසට විසික කළා, ගින්දර නැහැ. එතකොට මෙයා කල්පනා කළා, ගින්දර නැහැ. තාත්ත එනකොට ගින්දර නිමිලා, "ඇයි පුතේ? අනේ මේ මං සෙල්ලම් කර කර ඉන්නකොට ගින්දර නිමුණා. මං තාත්තා කියපු විදිහට වෑය ඇරන් මේ ලී වලට ගැහුවා ගැහුවා ගින්දර ආවේ නැහැ. පැලුවා ගින්දර ආවේ නැහැ. කුඩු කළා ගින්දර ආවේ නැහැ. උඩට විසික කළා ගින්දර ආවේ නැහැ. ඒ මොඩයෝ නොමගින් ගින්දර හොයලා මේ ලී දෙකක් අරන් එකට අතුල්ලපන්. එතකොට ගින්දර එන්නේ." ආන් ඒ වගේ ආයුෂත් උණුසුමත් විඤ්ඤාණයක් තියෙන කල් තියෙන ජීවය කියලා එකක් තියෙන්නේ. ආයුෂයි උණුසුමයි විඤ්ඤාණයයි කියන තුන තිබ්බොත් ඒ තුන පහවිච්ච ගමන් එයා මැරිලා ඒ වගේ කෙනෙක්ගෙන් ඇඟ හැම ගගහාම ජීවයක් හොයලා. ඊට පස්සේ කිව්වා ඒ වුණාට ඊට පස්සේ රජත් මේ කුමාරකසුම මහරත්න වහන්සේ වදාලා, "රජතුමනි, මේ ඕක අතාරින්න දැන් මෙච්චර තියද්දින් තේරෙන්නේ නැද්ද?" කියලා ඇහුවා. ඊට පස්සේ රජතුමා කිව්වා, "ස්වාමීනි, මේකයි කාරණාව. මම හරි ප්‍රසිද්ධ කෙනෙක්. ඒ නිසා ඔය කොසෝ රජුරෝ දන්නවා මම පින්පව් විශ්වාස කරන්නේ නැති, මැරුණාට පස්සේ ඉපදෙනවා කියලා විශ්වාස කරන්නේ නැති කෙනෙක් කියලා කොසෝ රජුරෝ දන්නවා. ඔබ වහන්සේගේ බණ අහලා මං වෙනස් වුණොත් ඒක මගේ නම්බුවට හරිනේ. අදක් කියන්නේ ඔබ වහන්සේගේ බණ අහලා මං බොනේ එක නතර කළොත් එහෙම පාටිවලට ගිහිල්ලා මං කොන් වෙයි. පිරිස අතර මං කොන් වෙයි." කියන කතාවම ඔය කියන්නේ. අර පිරිස අතර මං කොන් වෙයි මේ කත ඇරියොත්. ඊට පස්සේ අද නැද්ද ඔච්චර හරි වැරද්ද තේරිලත් නම්බුව පිණිස පව් කරන අය නැද්ද? හරි වැරද්ද තේරිලා පිරිස අතර සිගරට් ගහනවා. හරි වැරද්ද තේරිලා මඟුල් ගෙවල් වල බොනවා. ඇයි මේ ඉහළ පැලැන්තියත් එක එකට ඉන්න ඕන, ලොකු මිනිස්සු කරන ඒවා අපිත් කරන්න ඕන කියලා නම්බුවට පිණිස පව් කරන අය නැද්ද? ඔය හොඳ මඟුල් ගෙවල් වල හොඳට කණ්ඩ තියෙනවා බං කියලා ප්‍රාණඝාතය කළා මස් ගේනා ඉන්නවා. හොඳ මඟුල් ගෙවල් වල හොඳට බොන්ඩ ඕන බං කියලා තමන්ගේ මඟුල් ගෙදර අනිත් අයගේ මඟුල් ගෙදරට සමාන කරන්ටම මත්පැන් මත්ද්‍රව්‍ය ගේනා ඉන්නවා. හැබැයි එයා දන්නවා මත්පැන් මත්ද්‍රව්‍ය හොඳ නැහැ කියලා. නම්බුව පිණිස පව් කරන අය ඉන්නවා. රජ්ජුරුවෝ කිව්වා, "මගේ නම්බුවට හරි නෑ, ඒ නිසා මම මේක අතාරින්නේ." ඊට පස්සේ රහතන් වහන්සේ කියා හිටිනවා, "රජතුමනි, අතීතේ වෙළෙන්දු දෙන්නෙක් හිටියා. වෙළෙන්දු දෙන්න වෙළඳාම යද්දී කාලි බෙදාගෙන එක්කෙනෙක් ඉස්සල යනවා, අනිත් එක්කෙන පස්සේ යනවා. කාන්තාරේ හරහා යද්දී පළවෙනි මේ වෙළෙන්දා ඉච්චර නුවණ අඩුයි. කාන්තාරය හරහා යද්දි මිනිස්සු කන යක්කු මිනිස්සු විදියට විස්මාරු කරගෙන ආවා. කාන්තාරි මැද ඇඟේ වතුර වැක්කිරෙනවා. නෙළුම් අල අතේ තියාගෙන මල් අරගෙන අර වෙළඳ කණ්ඩායම ඉස්සරහට ආවා. එතකොට අහනවා, වෙළින්ද අහනවා, මේ ඉස්සරහට වැස්ස එනවද? අනේ හරියට වැස්ස. කණ්ඩ තියෙනවද? අනේ පැම්පකුණ ඕන තරම් මේ අපිත් නෙළුම් අල කකායන්නේ. හරියට වැස්ස කනබුන තැන් ඉස්සරහ තියෙනවා කිව්වා. අර වෙලින්ද මොකද කළේ? අපි මෙච්චර වතුර ගොඩක් කාන්තාරය යද්දි කරත්තවල පටවගෙන යන්නේ ඇයි කියලා වතුර ඔක්කොම එතන බිඳලා දැම්මා. වතුර ඔක්කොම අයින් කළා. ගියා, යනවා යනවා යනවා, වතුර නෑ. මැරුණා. මේ එහෙම කලන්ති දාලා වැටුණා. එදා රාත්‍රියේ යක්කු ඇවිල්ලා මිනිස් ඔක්කොම කෑවා. ඊට පස්සේ දෙවෙනි වෙළඳ කණ්ඩායමත් ආවා. ඒ අයටත් අර විදිහට අර අමනුෂ්‍යෝ විස්මාරු කරගෙන ඇවිල්ලා ඉදිරියේ වතුර තියෙනවා කියලා කිව්වා. එයා ඥානවන්තයි. එයා කිව්වා, එකෙක් වතුර අහක් කරන්න එපා. වතුර අවැස්ස ආවොත්, කණ්ඩ බොණ්ඩ තිබ්බොත් අපි ඒ වෙලාවට බලමු. දැන් අහක් කරන්න එපා. එයා අර අමනුෂ්‍යන් කතාව පිළිගත්තේ නැහැ. දිගින් දිගට ගියා. වැස්ස නැහැ. නමුත් ඇතුළේ වතුර තියෙනවා. ඉදිරියට යනකොට දැක්කා කලින් වෙළඳ කණ්ඩායමේ සියලු දෙනා මැරිලා ඉන්නවා යක්කු මස් කාලා. එයා තමන්ගේ කරත්තවලට අරයාගේ කරත්ති තියෙන රන්දි දිද්දාගෙන පාඩුවේ ආවා. නුවණ නැති වෙළෙන්දා නිසා කලින් මිනිස්සු ඔක්කොම ඉවරයි. නුවණ තියෙන වෙළෙන්දා නිසා දෙවිනි පිරිස බේරුණා. රජතුමනි, ඔබ වාගේ ප්‍රධානී මිත්‍යා දෘෂ්ටියක ඉන්නපා. ඔය අදහස තියෙන සියලු දෙනා නැසෙයි. ප්‍රධානියෙක් මිත්‍යා දෘෂ්ටික වුණොත් ඉවරයි. ඉස්කෝලේක විදුහල්පති කෙනෙක් මිත්‍යා දෘෂ්ටික වුණොත් ඉවරයි. ඉස්කෝලේක විදුහල්පති කෙනෙක් සත්පුරුෂයෙක් වුණොත් ඉස්කෝලේම හදන්න පුළුවන්. ගෙදරක ප්‍රධානියා අසත්පුරුෂයෙක් වුණොත් ඉවරයි. ආයතනික ප්‍රධානියා අසත්පුරුෂයෙක් වුණොත් ඉවරයි. වැඩ කරන තැන ප්‍රධානියා අසත්පුරුෂයෙක් වුණොත් ඉවරයි. අනිත්‍යම් පෞකාරකම් වලට එකතු කර ගන්නවා. රජතුමනි, ප්‍රධානියා වැරදුනොත් අර මුල් කණ්ඩායමේ මිනිස් ඔක්කොම මැරුණා වගේ ඔක්කොම ඉවරයි. ඔය මිත්‍යා දෘෂ්ටි අත්හරින්න මිනිසුන්ට දෙන්න එපා. මිත්‍යා දෘෂ්ටි කිව්වා. පිම්පව් නෑ කියලා, මැරිලා ඉපදෙන්නේ නෑ කියලා කිව්වා. නෑ නෑ ඔබ වහන්සේ ඔහොම කිව්වට මං හරි ප්‍රසිද්ධ කෙනෙක්. ඔබ වහන්සේගේ බණ අහලා මං වෙනස් වුණොත් මගේ නම්බුවට හරි නෑ. මේ පොඩි හාමුදුරුවන්ගෙන් බණ අහලා පායාසි රජුරෝ මිත්‍යා දෘෂ්ටි අත්හැරියා කියලා ඕක පැතිරිලා යනවා, මට හරියන්නේ නැහැ කිව්වා. මැරිලා ඉපදෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ කිව්ව රජතුමනි, අත්හරින්න ඕක. මං උදාහරණයක් කියන්නම් කිව්වා. ඌරු හදන මිනිස්සේ ඈත ජනපදයකට ගියා. එයා දැක්ක තැන් තැන්වල අසූචි බෙටි වේරිලා තියෙනවා. මෙයා හිතුවා මේවා හොඳයි ඌරන්ට. මේවා හොඳයි ඌරන්ට කියලා ලොකු කූඩයකට අසූචි පෙටි ටික එකතු කරගත්තා. වේල්ලානේ තියෙන්නේ. මේක ඔළුවේ තියාගෙන එනකොට අකල් වැස්සක් වැස්සා. දැන් මොකද වෙන්නේ? අරව පෙඟිලා ඇඟට ඕජාව වැටෙනවා. මිනිස්සු කිව්වා, ඔක ආචාර්ය ප්‍රිය. අර මනුස්සයා කිව්වා, දුර ඉඳලා ගේන්නේ අතාරින්නේ නැහැ. ඒ නිසා ඇත්ත පෙනිපෙනි පරණ පුරුදු අතාරින් නැති අය අසූචි කඳ ඔළුවේ තියාගෙන ඉන්න අය වගේ. පැහැදිලිද මං කියන එක? ඇත්ත වේනවා, හරි කියලා දැනෙනවා, වෙනසක් තියෙනවා කියලා තේරෙනවා. නෑ නෑ නෑ, අපි ඉස්සර ඉඳලා පුරුදු කරගෙන ආවේ මේවා. දැන් ඔයාලා අමුතු විදිහට සාදු කියනවා. දැන් ඔයාලා අමුතු විදිහට නමස්කාරය කියනවා. ඔයාලා දැන් සිංහලෙමුත් පන්සිල් ගන්නවා. එහෙම නෙවෙයි, අපි ඉස්සර ආවේ වෙන විදිහකට. අපිට බෑවෝවා කියලා. නමුත් පේනවා තරුණ පරපුර හැදෙනවා. පැය ගණන් මිනිස්සු බණ අහනවා. රෑ එළි වෙනකල් බණ අහනවා. දවසේම මිනිස්සු බණ අහනවා. මිනිස්සු දන් දෙනවා. ඒව පේනවා, හොඳයි කියලා හිත පේනවා. නමුත් පරණ ටික හිතේ තියාගෙන ඉන්න අත්තරින්නේ. අසූචි කඳ ඔළුවේ තියාගෙන ඉන්න. ඇයි මේ? අපි ඉස්සරින්දලා ඕවා තමයි කරගෙන ආවේ කියනවා. අර අසූචි කඳ ගොඩාක් දුරයිඳල ගෙන අඳ තියෙන්නේ. තැන් මිනිසු කියනෝ කතෑරපී කියලා අතාරන්නේ. පරණ දේවල් අත්තරින් නැති මිනිස්සුන්ට තියෙන්නේ ඒ උපමාව. රජ්ජුරු කියනවා නෑනෑ ඔබවහන්සේ ඔහොම කිව්වට මන්නම් අතාරන්නේ. මම බොහොම ප්‍රසිද්ධ කෙනෙක්, මගේ නම්බුවට හරියන්නේ ඔබවහන්සේගෙන් බනහල අපි මේ අතාරින එක. කිව්ව රජතුමනි, ඒ කාලේ සූදු කෙලිනකොට අක්ක දුත්තෝ කියන්නේ මේ තියෙනනේ අක්ක දුත්තෝ සුරා දුත්තෝ කියලා. එහෙම අක්ක දුත්ත කියන්නේ මේ අර දහන් අදිනවා වගේ. දැන් දහන් අදිනකොට මෙහෙම කොටු කපලා ඒකේ දහන් කැපෙන එක අයින් කරනවානේ. ඒ වගේ ඒ කාලේ තියෙනවා අක්ක දුත්තෝ කියන්නේ මේ අර ඔලිඳ ඇට වගේ ඇට වර්ගයකින් කරන සූදුවක්. එකෙන් අර ඒව කපද්දී ඇට අයින් කරනවා දහම් බෝඩ් එකෙන්. එකෙක් හැමදාම පැරදෙනවා. මේක තරහට කරන්නේ කැපෙන කැපෙන අර ඇටේ ගිලිනවා. අර ඉස්සරහා ඉන්න මිනිස්සයා හොඳ වැඩක් කළා. කිව්වා උඹගේ ඔලිඳ ඇට ටික දියංකෝ, මං හොඳට මතුරලා දෙන්නම් කියලා. එයා මොකද කළේ, අර ටික අරන් ඒ ටිකේ හොඳට ජාපාල තැවරුවා, විස කැව්වා. කවල කිව්වා දැන් නම් උඹ දිනයි, දැන් දහන් අදපන් කිව්වා. අරය මොකද කළේ, ගිහිල්ලා දහන් අදිනවා. දැන් අර ඔලිඳ ඇට වගේ ඇට වර්ගයකින් සූදු කෙලිනකොට මෙයා පරදිනවා. පරණ පුරුද්දට මොකද කළේ, ගිල්ලා. එතනම බඩ ගියා, විස කැවිලා විනාශයටපත් වුණා. කිව්වා පරණ පුරුද්දට ආයෙත් කන්න එපා කිව්වා. පරණ පුරුද්දට ආයෙත් ඔය මිත්‍යා දෘෂ්ටිය ගිලින්න එපා. කලින් නොදන්නා කමට කිව්වා ගිල්ලේ, දැන් ඇත්ත කියද්දි නොගිලිනවා. ඉස්සර අපිට ගොඩක් අපේ අතින් පව්කම් වෙන්න ඇති, අපි දන්නේ නැහැ මේ ඔප්පින් පව් කියලා. කලින් ගොඩක් දේවල් වෙන්න ඇති, හාමුදුරුවන්ට සැරට කතා කරන්න ඇති, බෝධියේ කොඩිය ඉල්ලන්න ඇති, චෛත්‍යයට පිටුපාලා ඉන්න ඇති, චෛත්‍ය දිශාවට කකුල් දික් කරගෙන ඉන්න ඇති, ඊළඟට චෛත්‍ය ළඟ ෆොටෝ ගහන්න ඇති, ෆෝන් වලින් විනාශ වෙන්න ඇති. ඒ කාලේ අපිට ධර්මයේ දැනුන්නේ නැහැ. දැන් ධර්මයේ දැනෙනවා. ධර්මයේ කියනවා පින්පව් ගැන කියලා දෙනවා. ආයෙත් පරණ දේවල් කරන්න එපා. ආයෙත් පරණ මඩ වගුරේ වැටෙන්න එපා. රජ්ජුරුව කියනවා නෑ, එහෙම නෙමෙයි, ඇත්තමයි, මන් නම් ඔක අත්හරින්නේ නෑ, මගේ නම්බුවට හරිනෑ. රහතන් වහන්සේ දේශනා කරනවා, රජතුමනි, අතීතේ ඈත ගමකට මිනිස්සු දෙන්නෙක් ගියා. ඒ ගමේ මිනිස්සු ඒ ගම්මාන දාලා ගිහිල්ලා මුළු ගමේම ඇවිදිනකොට හන තිබ්බා. දැන් නිකන් ගියේ මේ මිනිස්සු, හන මිටි ටිකක් දෙන්න කරේ ගහගෙන, දැන් හන මිටි කරේ ගහගෙන යනවා. ඒ ගමේ තිබ්බ වටිනා වස්තුව මොකද්ද? හන මිටි. ඊළඟ ගමට යනකොට ගෝණි තියෙනවා. එතකොට එක මිනිහෙක් කිව්වා, මේ හන මිටි වලට වැඩිය ගෝණි වටිනවනේ බං, මේක අතෑරලා අපි ගෝණි ගමු කිව්වා. එයා ගෝණි මිටියක් ගත්තා. අරයා කිව්වා බෑ, මං දුර ඉඳලා අරන් එන්නේ, ඒ නිසා හන මිටිය නම් බිම තියන්නේ නෑ කියලා. ඊට පස්සේ දැන් ඔන්න දෙන්න එක්කෙනෙක් දැන් ගෝණි මිටියක් අරන් යනවා, අනිත් එක්කෙනා හන මිටියක් අරන් යනට ඊළඟ ගමේ රෙදි තියෙනවා. ගෝණි මිටිය ගත්ත මනුස්සයා ගෝණි මිටියේ බිම දාලා රෙදි මිටියක් හදාගත්තා. රෙදි පොට්ටනිය. අර මනුස්සයාට කිව්වා උඹක් ගණන් කියලා. එයා කිව්වා බෑ, මං ගොඩාක් දුර ඉඳලා මේක අරන් එන්නේ. ඊළඟ ගමට යනකොට ඒ ගමේ යකඩ තිබ්බා. ඒතුරු කල්පනා කළා මේ රිදි වලට වැඩිය යකඩ ගණන්. ඒ නිසා මම මේ රිදි ටික දාලා යකඩ ගන්නවා. අර මනුස්සයාට කිව්වා උඹත් යකඩ ගණන්. බෑ, මම මේ හනමිටි අරන් එන්නේ ගොඩාක් දුර ඉඳලා. පැහැදිලිද? ඊට පස්සේ දැන් මේක කියාගෙන යනකොට තේරෙනව නේද අපේ ජීවිතවල කතාව? ඊළඟවට යන රිදී තිබ්බා. අරය රිදී ගත්තා, අරය අනමිටිය අතෑරී නෑ. ඊළඟ ගමට යන රත්තරන් තිබ්බා, අරය රත්තරන් ගත්තා. අරය අනමිටිය දුර ඉඳලා ගෙනාවේ, අතෑරී නෑ. රත්තරන් ගෙනාපු අයගේ පවුල සුඛිත මුදිත වුණා. අනමිටිය කරයි ගහගෙන ආපු අය අනමිටියෙම හිටියා. ඔය විවාහය, ඔය උපහැරණී සමාජයේ තියෙනව නේද? මොකද්ද අපි ඒවට කියන්නේ? අනමිටි අදහස්. අනමිටි අදහස් කියන්නේ පරණ අදහස් අත්හරින්නේ. ඔ අපි ඉස්සර සාදුකාර දුන්නේ මෙහෙම, දැන් බෑ, ඔය වටර බෑ. අපි ඉස්සර අඩිය තිබ්බෙත් නැකතට. උඹල දැන් ඕනේ නෑ ඒවා කියනවා. ඉතින් ඒ නිසා ඔය විදිහට නැකත් කේන්ද්‍ර නිමිති නොඑක් දේවල් වල බැසගෙන ඊළඟට මේක මෙහෙම වෙන්න ඕන. අපි ඉස්සර අටට සිල්ලනම් හතරට තිල් මිදුනම් මේ රෑ රාත්‍රියේ සිල් පැය 24ම සිල් අරන් හිටියේ නෑ මේ අලුත් ඒවා කියලා පරණ අදහස් වලම ඉන්නවා. පරණ විදිහටම ඉන්නවා. ඒ හොඳ දෙයට එකතු වෙන්නේ. හොඳ දේ යාට පේන්නේ අලුත් ඒවා වගේ, අලුත් රැල්ලක් වගේ පේන්නේ. මහමෙවුනාවට කොච්චර කට කැඩෙන මිනිස්සු කිව්වද අලුත් රැල්ලක් කියලා. අලුත් රැල්ලක් කියලා කිව්වා. අලුත් රැල්ලක් නෙමෙයි, මේ තමයි සත්‍ය. අපි ජීවිතේ වෙනස් වෙන තැන. පින්පව් ගැන කියලා දුන්නා, කුසල් අකුසල් ගැන කියලා දුන්නා. ලෝකේ කෝටියක් මිනිසුන්ගෙන් බැනුම් අහ අහ අපේ ලොකු ස්වාමීන් වහන්සේ තනියෙන් මේ මහමෙවුනාව ගොඩ නැංගුවේ. සිංහලෙන් පිරිත් කිව්වා, ඔක්කොම බැන්නා. පරණ ක්‍රමයට කියපල්ලා මේ වගේ ඝන පිහිටවල තියෙන්නේ කිව්වා. නමුත් සිංහලෙන් කියනකොට තමයි අපිට පිරිත් තේරුනේ. පිරිතෙන් මොකද්ද කියන්නේ කියලා තේරුනේ සිංහලෙන් කියද්දි. ඒ තනමිටි කරගහගත්ත අය කිව්වා, අතීතේ ඉඳලා වේ පාලියෙන් කියපල්ලා. ඔය මිනිසුන්ට අනාගතේ මූණ දෙන තැනක් තියෙනවා. ඒ තමයි දැන් තාක්ෂණයේ දියුණු වෙලා දැන් කට්ටිය පුරුදු වෙලා පිරිත් කියන්න ෆෝන් එකකින්. කොහොමද? මෙහෙම ෆෝන් එකෙන් තමයි පිරිත් බලන්නේ. ඊළඟට සමහර දේවාලවල ඇතුලේ කන්න ලව්ව මේ ෆෝන් එකෙන් දාලා මේ කපුව විට කනවා. කන්න ලව් එළියට ඇහෙනවා. 108ක් ජීවම් කරන්න තියෙන මන්තරේ එකපාරක් කියලා 108ක් රිපීට් කරලා පිද්දේනිය තියෙනවා. දැන් අර එමෙ තේරෙන්නේ නැහනේ. ඒතර මේක පාලියෙන්ම කියාපල්ලා පිරිත් ඝන පිහිටවලා තියෙන්නේ කියලා පිරිත් කියනකොට මිනිස්සු පැයෙන් නිදා ගන්නවනේ. එළි වෙන ජාමෙට පිරිත් අහන එකෙක් නැහනේ. මයික් එක පින් කළා තියෙනවා ජීවිත කාලෙම පිරිත් අහන්න. ඔය අනාගතේ ඔය ක්‍රමියාවට පස්සේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. අර රටාවට අහගෙන ඉන්නවා අනාගතේ කවුරු හරි අසත්පුරුෂ කෙනෙක් බිහි වුණොත් මයික් එකට රෙකෝඩ් කරපු පිරිත තියලා එයාලත් නිදාගන්නේ. ඇයි මිනිසුන්ට අර්ථ තේරෙන්නේ නැහැ? එදාට හොඳට ඝන පෙනෙයි. හැබැයි මේක පාලියෙන් සිංහලෙන් කියද්දි අකුරක් ගානේ අර්ථ කියන්න ඕන. අහගෙන ඉන්න කෙනාට ඊළඟට මොකද්ද කියන්නේ, ඊළඟට මොකද්ද කියන්නේ කියලා අහගෙන ඉන්නවා. පරණ අදහස් වලම කිඳා බහින්න එපා. හනමිටි අදහස් වලම ඉන්න එපා. උතුම් දෙයක් ලැබුණොත් තමන්ගේ පරණ අදහස් අත්හැරලා උතුම් දෙයත් එක්ක හිත එකතු කරන්න. අද වෙන්නක් කෙනෙකුට තිබ්බනම් දිව්‍ය ලෝකේ අපායේ තියෙන මනුස්ස ලෝකේ කියලා ඔය හනමිටි අදහස අයින් කරන්න. සමහර ගුරුවරුන්ටත් තියෙනවා, ළමයිටත් කියනවා, ළමයිනේ මේ නිරාදුක මේ දිව්‍ය ලෝකේ. ඒකයි පින්පව් ගැන දන්නේ නැති. ඇයි පින්වතුනි සමහර ඉස්කෝලවල මාසෙට අවුරුද්දට පාටි අරන් ගුරුවරු ළමයි එකට බොනවා? පින්පව් විශ්වාස කරන්නේ නැහැ. ඒකයි මේ බෞද්ධකම තියෙන බෞද්ධකම එක මේ ලෝකෙට හරියන විදියට ඉගෙන ගන්න තැනක් අවශ්‍යතාවය තියෙන එකයි. අනාගතේ මේ ෆෝන් සෙල්ලමත් එක්ක මේ කෙල්ලෝ ටික බේරගන්න එක, මේ ළමා ලපටි බේරගන්න එක කොහොමද කරන්නේ? කොහොමද කරන්නේ? ඉතින් ඒ නිසා මේ කල්පනා කරන්න පිම්පව්, ඒ කියන්නේ කෙල්ලෙක් වුණා හදන්න නම් බෑ පිම්පව් විශ්වාස නොකළොත්. කොළඹ පැත්තේ තාත්තනෙත් දුවෙක්කුට අම්මා ඉතාමත් ආදරෙන් චූටි කාලේ ඉඳලා කෙල්ල හදාගත්තා කොච්චරද කියනවනම් ඉස්කෝලේ යනකොට යනවා, එනකල් ඉන්නවා, ගෙන්නගෙන එනවා, පන්තියේ එනකල් යනකල් යනවා, එනකල් ඉන්නවා. දවසක් අම්මා, දැන් කෙල්ලට වයස 16යි, දවසක් අම්මා රෑ නැගිට්ටා, කෙල්ල නෑනේ. අම්මා වටපිට බැලුවා, අම්මා අම්මට මොකක් හරි මානසික අසනීපයක් හරි තිබිලා බෙහෙත් බොනවා. ඒතර අම්මට නිින්ද යනවා, ආයුධයට හැරෙන්නේ. අම්මා දැන් අඩ නිින්දෙන් හොයනවා, කෙල්ල නෑ. අම්මට පුටුවේම ආයෙ නිින්ද ගියා, උදේ හැරෙනකොට කෙල්ල ඉන්නවා ඇඳේ. අම්මා කොසුමිටක් කරන් තඩි බබා ගෙන්නගෙන ආවා අපි ළඟට. අපි සැර කළා කිව්වත් උගේ දත් ටික ගැලවෙන්න ගහනවා කියපේ දැන් ඇත්ත. පොඩි එකේද කිව්වා, අම්මා හැමදාම මං ළඟම හෙවණැල්ල වගේ ඉන්නවා, මං කොල්ලෙකුට ආදරේ, කතා කරන්න විදිහක් නැහැ, මං වැරදි වැඩක් කළේ නැහැ. ඒනවා මං හැමදාම කොල්ලට එන්න කියලා මං රැයට අම්මා නිදාගත්තට පස්සේ තමයි වැට ළඟට ගිහිල්ලා කතා කර කර ඉන්නේ කිව්වා. මට ඒ වෙලාවේ තමයි හිතුනේ ඇස් දෙකේ තියාගෙන හැදුවත් හදන්න බෑ. පිම්පව් විශ්වාස කළොත් හදන්න පුළුවන්. අනාගතේ බේරෙන්නේ නම් මේ කතා වෙනුත් හරියන්නේ නැහැ, කෝටු වෙනුත් හරියන්නේ නැහැ, නීති වෙනුත් හරියන්නේ නැහැ. පිම්පව් විශ්වාස කළොත් මැරිලා ගිහිල්ලා උපදිනවා, මං කරන කර්මය මට එනවා කියලා විශ්වාස කළොත් නම් පව් වලින් වලකී පින් කරයි. නැත්තම් මේ යන සැඩ පහරින් කාම ලෝකෙට අහු වෙලා විනාශ වෙනවා, නිරේටම පාර කපා ගන්නවා. ඇයි එහෙම නාස්ති වෙච්ච පිරිසක් අනාගතයේ සමාජයට ප්‍රමුඛ වෙන්න ආවොත් එහෙම එයාලට බෑ සමාජය හදන්න. දැන් අපිට හොඳ ගුරුවරයෙක් හම්බෙච්ච නිසා, අපේ ආචාර්යින් වහන්සේ අපිව ධර්මයේම පිහිටවපු නිසා, පිම්පව් ගැන කියලා දුන්න නිසා, මෙලෝ පරලෝ ගැන කියලා දුන්න නිසා අපිට රැකවරණේ තියෙනවා. අපිට හොඳ ගුරුවරයෙක් හම්බෙච්ච නිසා, අපිට හොඳ ගුරුවරයෙක් හම්බෙන ඕන දෙයක් කරගෙන හිටපියව කියලා අපිට කිව්වනම් අපි මේ සිවුරෙන්ම නිරේට පාර හදයි. ඒ නිසා සමාජයට ගුරුහරුකම් දෙන කෙනෙක්ගේ අවශ්‍යතාවය තියෙනවා පිම්පව් දන්න. ගුරුවරුන්ගේ අවශ්‍යතාවය තියෙනවා පිම්පව් දන්න. පුතා මේක පව. අම්මා මෙහෙමයි දුක් විඳින්නේ, තාත්තා මෙහෙමයි දුක් විඳින්නේ, ඔයාලට හොඳ නෑ මේක. අද කාලේ මානව හිමිකම් කතාව ඉස්සරහට අරන් ළමයි කොච්චර විනාශ වුණත් ගුරුවරු වහක බලාගෙන යන ලෝකය බිහි වුණා. පරණ ගුරුවරුන්ගේ හිත් පෑරෙනවා. ඇයි පරණ ගුරුවරු ළමයෙකුගේ පුංචි වැරද්දක් දඬුවම් දීලා හැදුවා. ඒ ලෝකේ දැන් නැතුව ළමයා කට ගහගෙන එනකොට ගුරුවරයත් එක්ක, අනේ අර අහිංසක ගුරුවරු නීතිය කියන එක දැක දැක නිහඬ වෙන්න වෙලා, ළමයිට වන්දි ගෙවන්න වෙලා, කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ පින්වදින හොඳම දේ නම් ආයෙ මනුස්ස ලෝකෙකට එන්නේ නැති එක. ආස කරන්නන් එපා මේ කහම කාම මඬ ගොරුවට. පිම්පව් විශ්වාස කරන්නේ මිනිස්සු. තමන්ගේ බිරිඳට පිවිතුරු ආදරේ, ස්වාමියාට පිවිතුරු ආදරේ, දරුවන්ට පිවිතුරු ආදරේ දෙන්නේ නැහැ. තමන්ගේ පුතා වැඩියෙන් කනවා කියලා ළඟදී අම්මා කෙනෙක් දරුවා දාලා ගිහිල්ලා වැඩිපුර කනවා කියලා. දරුවන් ඇයි ඔක ළඟදී ගියා ඒක ටීවී එකේ. කොල්ල වැඩිපුර කනවා කියලා අම්මා දාලා ගිහිල්ලා. ඉස්සර ඉතින් අපිත් එහෙම ගෑව තමයි. දරුවන්ට බට්ටික දීලා දංකුඩ කාල වතුර බීලා අම්මල තාත්තල හිටියා. එහෙම හිටපු ලෝකෙ ඇත්තේ එපා. ඉස්සර එහෙම ආදරි, දැන් වෙනස්. මට මතකයි අපේ සර්ලා අපි ඉස්කෝලේ යන කාලේ සර්ලා ඉන්ටර්වල් එකේ ගුරුවරු මොනවහරි ගෙනාපු කෑම කනවා. මොන සෑන්විචස් තියෙනවා, පාන් තියෙනවා, මොනවහරි දේවල්. කාල ටිකක් ඉතුරු කරලා කොලේකින් වහලා එළියට ඇවිල්ලා අපිට කතා කරලා තියෙනවා. කියනවා අර මේසු උඩ මොනවහරි තියෙනවද කියලා බලලා අස්කර පල්ලා. ඒ කියන්නේ අස්කර ගන්න කොමනව නෙවෙයි, මොනවහරි කන්න දෙන්න. මං ඒ ගුරුවරුන්ගේ ආදරේ වින්දා. ගුරුවරුන්ගේ ආදරේ මට ලැබුණා. ඉතින් ඒකයි දුක. අද මේ පුංචි දරු පැට්ටු මොනවන් දන්නේ නැතුව මනුස්ස ලෝකෙට ආවට පස්සේ මේ මනුස්ස ලෝකෙ කාම මඩ ගොරුවෙන් පිම්පව් කතාවක් නැතුව තෙත් ගතියක් හිතට දෙන්නේ නැතුව ෆෝන් එක විතරක් දායාද කළාට පස්සේ මං කොහේනම් යාවිද? අර රජුරෝ මේක පිළිගන්නේම නැති තැන රහතන් වහන්සේ කරුණ කියලා රජතුමනි ඔක අත්හරින්න කිව්වා. රජතුමා අත් දෙක ඔළුවේ තියාගෙන දන ගහලා සාදුකාර දීලා කිව්වා, ස්වාමීනි පළවෙනි උපමාවෙන් අර ඉරයි හඳයි ගැන කියනකොටම මගේ අදහස නැති වුණා කිව්වා. ඉර හඳ දෙවිවරු ගැන කියනකොටම මැරිලා ගිහිලා කෙනෙක් උපදිනවා, පිම්පව් තියනවා කියලා මගේ හිතට ආවා. මගේ දෘෂ්ටිය පළවෙනි උපමාවෙන්ම නැති වුණා. ඒත් ඔබ වහන්සේ ලස්සනට ධර්මයේ විස්තර කරන එක අහන්ට ආසාවට තමයි කිව්වා මං කතාවේ එල්ලි එල්ලි ගියේ. බණ අහන්න ආසාවට කිව්වා. ස්වාමීනි මං බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝරත්නයේ සරණ යනවා කියලා තෙරුවන් සරණ ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටි අත්හැරියා. අත්හැරලා සේවකයන්ට ඕන තරම් දන් දීපල්ලා කියලා. ඊට පස්සේ සේවකයෝ දන් දුන්නා. හැබැයි පින්වතුනි එක වැරද්දක් වුණා. රජතුමා දන් දෙන්න කියලා කිව්වට රජතුමා දන්හලට ගිහිල්ලා දන් බෙදුවේ නැහැ. තියෙන දෙයක් දීපල්ලා කිව්වා. තමන්ගේ අතින් දුන්නේ, ප්‍රණීතව දුන්නේ, සකසල දුන්නේ. රහතන් වහන්සේ නමක්ගේ බණහපු පිනට, මිත්‍යා දෘෂ්ටි අත්හැරපු පිනට, දන් දුන්න පිනට දෙවියන් අතර ඉපදුනා මහා බලවත් සෙම්පති කෙනෙක්. ඒ දෙවියන්ගේ නම සේරිස්සක. ඒ දෙවියෝ දැන් ඉන්නේ මනුස්ස ලෝකේම විමානයක ඉන්නවා. සේරිස්සක දෙවියන් කොහෙද ඉන්නේ? කාන්තාරයක ඉපදුනා. අරාබියේ වැලි කතරේ අරාබිය පැත්තේ ඒ භූමියට අධිග්‍රහිත වෙ ඉන්න දෙවිය තමයි සේරිසක දෙවියෝ. බනහපු කෙනෙක්. පුදුමේ මට හිතුනේ පිම්පව් විශ්වාස නොකරන මිත්‍යා දෘෂ්ටියක ඉඳලා හැබැයි ගොඩ ගියා. ඒ වුණාට ආයෙත් ඉපදුනේම පිම්පව් විශ්වාස නොකරන භූමියක. හැබැයි තමන් පිම්පව් විශ්වාස කරනවා. එතකොට එයාට පේනවා සේරිසක දෙවියන්ට පිම්පව් විශ්වාස නොකර ඒ මිලේච්ඡ ජාතිය කරන පව්. පිම්පව් විශ්වාස නොකට. ඇයි එයාලා කියනවා නම් තමන්ගේ ආගම වෙනුවෙන් උඹලා අනිත් අය මරපල්ලා, එතකොට උඹලාට දිව්‍ය ලෝකෙන් දිව්‍යාංගනාව ලැබෙනවා කියලා ඒ මිත්‍යා දෘෂ්ටියට මිනිසු ඝාතනය කරනවා. හැබැයි ඒ දිව්‍ය ලෝකේ ඉන්න නම් මෙහෙම ඉන්න ඕන, මෙහෙම ඉන්න ඕන කියනට ඒ දේවල් කරනවා. ඉතින් ඒ නිසා අපි ඒ වාගේ දෘෂ්ටියකට වැටෙන්නේ නැතුව ලෝක සනාතන සත්‍ය ධර්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට ඇහෙද්දී වරද්ද ගන්න නම් එපා. මේ පාර අපි කරන දේ අපිට එනවාමයි. කටින් අනිත් අයට ගැරහුවොත්, අභූත චෝදනා කරොත් කටකුණු වෙලා උපදී. කටින් කරන පව් අතපය අනිත් අයට දික් කරනවද? ඒ විදිහට අතපය උපදී. ඒ විදිහට අතපය ඇතුව උපදී. ඒ නිසා පින්වතුනි අපි කරන දේ අපිට එනවා. හොඳ කළොත් හොඳ එනවා, නරක කළොත් නරක එනවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. මොනවද වපුරන්නේ? ඒමයි නෙලාගන්නේ. කල්යාණ කාරීච කල්යාණං පාපකාරීච පාපකං. හොඳ දේ කළොත් හොඳ දේනවා, නරක දේ කළොත් නරක දේනවා. කියවා කියවා යන්න නෙමෙයි තියෙන්නේ, තමන් දිහා බලන්න මං කරන්නේ හොඳද නරකද කියලා. මම කරන දේවල් හොඳද නරකද? තමන් කරන දේ තමන්ට එනවාමයි. තවත් කෙනෙකුට තමන් කැපිල්ලක් දැම්මොත් එහෙම තමන්ට සමාජය ඉහළට යනකොට සසරේම කැපිලි එවි. තමන් කෙනෙකුට වංචා කළොත් තමන්ට වංචා කරන අය බිහිවේවි. තමන් අනිත් අයට ඉරිසියා කළොත් මොකක්වත් නැති වෙලා නින්දා අපහාස විඳින විදිහට උපදී. ගරු කළ යුතු සෑය බෝධිය සංඝයාට ගරු නොකළොත් නීච කුලයක උපදී. කරන්න දෙයක් නැහැ. ප්‍රාණඝාතය කළොත් උපනූපන් ජීවිතය අඩු වයසින් මැරි. ගබ්සා කළොත් උපනූපන් ජීවිතේ තමන් අම්මා කෙනෙක්ගේ බඩේම මැරිලා යයි. දිවකින් නම් බොරු කියන්නේ, වංචාව කරන්නේ, ඒ දිව නැතුව උපදී. තමන් ලෝකෙට මුදා හරින දේ තමන්ටම අපහු ලැබෙනවා. විශ්වාස කරන්ද මැරිලා උපදිනවා. මැරිලා උපදින් නැත්තම් මම මහාන වෙන්නේ නැහැ. ඇයි කල්යාණ දේ පුරුදු කරන්නේ? ඇයි ගුරුරු ඇසුරු කරන්නේ? ඇයි වැඳ වැඳ යන්නේ? ඇයි බණ කී කියා යන්නේ? මැරිලා උපදිනවා. ඒ උපදින ලෝකෙට පොදි ගහ ගන්න ඕනේ නැහැ තවත් පව්. ඇයි අපි සංසාරේ පව් කරපු ඒවා මදිද? පව් මදි වෙලාද පින්වත්නි මේ මිනිසුන් පව් කරන්නේ? අදවත් හැදෙන්න මේ බණ අහලා ජීවිතේ එක වැරද්දක් කරි හදා ගන්න. ජීවිතේ වෙනස් කරගන්න. හැබැයි මතක තියාගන්න, පොඩ්ඩක් හරි හිතට මේක දැනුනේ මේ බණපදය අහපු නිසා. හැමදාම බණ ඇහුවොත් ගොඩාක් දේවල් දැනෙන්න ගනේවි. ගිනි පුදන බ්‍රාහ්මණයා ගින්දර නිවන් නැතුව දල්වා දල්වා යාග කරනවා වගේ එක දවසක්වත් බණපද ඇහෙන්නේ නැතුව ගෙවින්ද දෙන්නපා. බණපදයක් ඇහෙන්න දෙන්න කන්වලට. කන් වලින් අහපු බොරු පච ඇති ඇහුවා. දේශපාලන කතා පැය ගණන් අහලා අහලා ඉඳලා අවසානේ දැන් ඔන්න පචේ බලාගෙන ඉන්නවා. ඇති දැන් මේවා. මේ කන් වල කුණු කෙලෙස් මලකඩ ධර්මයේ නැමැති සීතල දියදාරින් හොදලා දාන්න. අද ඉඳලා හැදෙන්න. පරණ ඔක්කොම අමතක කරලා දාන්න. වැසිකිලි කරලා වැසිකිලි පෝච්චි දිහා බලා ඉන්නේ නැතුව ඉක්මනට ඒක ෆ්‍රීස් කරලා වතුර ගහලා අයින් කරනවා වගේ පරණ දේවල් මතක් වෙද්දී ඉක්මනට අමතක කරන්න. තමන් හැදිච්ච විදිහ වරදින් නැගීටලා දැන් හොඳ කෙනෙක් වෙලා ඉන්න එක මේ සෑහේ මල් සරසලා තියෙනවා බලා ඉන්නවා වගේ බලා ඉන්න. හොඳ දේ තමන්ගේ හොඳ දේ දිහා මේ මල් සැරසිටි වගේ බලා ඉන්න. තමන්ට වැරදිච්ච දේවල් අසූචි කරපු දේ වතුර ගහලා දානවා වගේ ඉක්මනට අමතක කරන්න. ඔබට පරණ වැරදි අත්හැර ගන්න ඕනේ ඔබගේ වීරිය ශ්‍රද්ධාව මේ දහම අහන එක. එච්චරයි ඔබට ඕනන්නේ. ආය ආයමත් පරණ මඩ ගුරු වැටෙන්නපා. මැරිලා ඉපදිනවා පින්වත්නි, අපි කරන දේ දායාද වෙනවා. හොඳ කළොත් හොඳ වෙනවා, නරක කළොත් නරක වෙනවා. පින්පව් කියලා දෙයක් තියෙනවා. පුංචි දරුවන්ට කියලා දෙන්න පින්පව් තියෙනවා කියලා. චූටි චූටි මැස්සටත් මෙහෙම ගැහුවොත් පාපයක් තියෙනවා කියලා දෙන්න. කැලණිතිස්ස මහරහතන් වහන්සේ තෙල් කටාරමක තෙල් නටවද්දී තෙලෙන් පැහි පැහි පිරිනවම් පෑවේ. චූටි ළමයෙක් වෙලා ඉන්න කාලේ කිරි උණු කරන කිරියකට මැස්සෙක් දාලා. පොඩි එකත් කරන කර්මය එනවා. සෙල්ලම් කරද්දී පුංචි ළමයෙක් වැලි ටිකක් එකතු කරලා චෛත්‍යයක් කියලා හිතලා වැඳලා දන ගහලා මල් ටිකක් තියලා වැලි ගොඩකට ඒ පිනෙන් තමයි කාවන්තිස්ස රජ්ජුරුවෝ සේරුවිල සෑය හැදුවේ වැලි සෑයක් හදපු පින් බලයට. පුංචි ඇයුත් කරන කර්ම ඒ විදියට විපාක දෙනවා නම් මේ මහයවුම් කරන කර්ම කෙසේ නම් විපාක නොදී තියෙයිද? අපේ ජීවිතේ වෙනස් කරන මහා ස්තූප වැඩ ඉන්නවා. මේ අතින් මල් පුද පුදා වැඳ වැඳ ජීවිතේ සුද්ධ කරන්න මහා බෝධි ලියලලා අදටත් වැඩෙනවා. ඒ බෝපත් අයින් කර කර කෙලෙස් දුරු කරන්න සංගරුවන අදටත් වැඩ ඉන්නවා. ඔබගේ දන් හැන්ද වළඳලා ඔබගේ සුගතිය පිණිස කුසල් පුරවන්න. ඔබ ධර්මයේ සත්‍ය අහන්න කැමති නම් ධර්ම දේශකයාණන් වහන්සේලා ඉන්නවා. ඔය සවම්පත් වලට පිපාසයේ සංසිඳෙනකල් බණ කියන්න. ඔබ තෝරා ගන්න කුමක්ද යහපත් කුමක්ද අයහපත් කියලා. මාන්නේ අත්හැරලා දාන්න, පරණ දේවල් අත්හැරලා දාන්න, උඩඟුකම් අත්හැරලා දාන්න, මැරිච්ච ගමන් ඉවරයි. තෝ දෙයිය කියන බමුණත් ඒ ගෙදරම බල්ලෙක් වෙලා ඉපදුනා. ඔය මාන්නෙන් උදුම්මගෙන ඉන්න ගෙවල් වලම පූස් පැට් වෙලා උපදී. තමන්ගේ දරුවන්ගේම පාපහරින් ගුටිකණ්ඩ. ඔය රැස් කරන හැම දෙයක්ම තව අවුරුදු 100කින් ඔයාලා දන්නේත් නැති දැකපුත් නැති අය පරිභෝග කරන්නේ. පරලෝ මොනවද අරන් යන්නේ? පවුනම් කරන්න එපා පින්වත්නි. හොඳ දේ කළොත් හොඳ දේ, නරක දේ කළොත් නරක දේ. අද දවස පුරාවටම රැස් කරගත්ත පින්බලෙන් අපිට කුසල් දියුණු කරගන්න වාසනාව ලැබේවා. නිවන් දකිනා මොහොත දක්වාම සත්පුරුෂ ඇසුර ලැබේවා. සත්පුරුෂයන්ගේ ඇසුරේ අපිට ජීවිතය අවබෝධ කරගන්න ලැබේවා. වරදින් නැගී හිටින්න ලැබේවා. මේ සසර ගමන නවතා සසර දුකින් නිදහස් වෙන්න, නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා.